හැමෝටම තෙරුවන් සරණයි. බොහොම පිං මේ කල්යාණ මිත්‍රයන් වීම ගැන, ඒ වගේම අපි හැමෝම කිනේකට උපකාර කරගන්නවා වගේම අපි මේ ගමන මේ වගේ දවසක, අද මගේ උපන්දින දවස, මේ වගේ දවසක තවදුරටත් තමයි ස්ථානයේ සහවුරු කරගන්න ඕන කියන එකයි මගේ අදහස. ඒක නිසා මම හැමෝටම ඉස්සෙල්ලාම ප්‍රාර්ථනා කරනවා මේ අද දවස වගේම තමන්ගේ විශේෂ අවස්ථාවන් වලදී මේ යන ගමන, මේ ජීවිතයේම හෝ තමන් පතන අවබෝධයකින් නිවන අවබෝධ කර ගැනීමට, ප්‍රඥාව වැඩි කර ගැනීමට අවස්ථාවක් කරගන්න කියලා. අපි ගිය සතියේ ගොඩාක් දේවල් කතා කරා, බොහොම හොඳ මාතෘකාවක් අස්සේ යොමු වුණා. ඒ වගේම අදත් අපි මේ කල්‍යාණ මිත්‍රයන් සතියට ආරාධනා කරමු. අපි යම් කිසි දුරකට ගෙනහිල්ලා යම් අපි සාකච්ඡාවට ඉඩ සලසමින් මේ ධර්ම සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න කියලා. සම්මා සම්බුදු සරණයි. දැන් සම්මා සම්බුදු සරණයි. මේ වන්දනීය වූ ගෞරවනීය වූ ශාස්ත්‍රඥ වහන්සේට, ශාස්ත්‍ර සම්පතට, ඒ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට අපි නමස්කාර කරනවා. උපන් දිනයකදී අම්මා තමා සිහිපත් කරන්න ඕනේ විශාල වේදනාවක්, දුකක් විඳිනවා. ඒ වගේම නහිජාතු ගබ්බසෙයම් පුනරේහි බුදු සරණයි. අද අපි සාකච්ඡා කරන්නේ පහාන සංඥා සංයුත්තනිකායේ නිරෝධ වාක්‍යයේ සූත්‍ර 10ක් තියෙනවා. ඒ 10න් අපි අද කතා කරන්නේ අටවෙනි එක. බොහොම හොඳයි මේ ගැන හිතන එක. මේ පහාන සංඥා කියන්නේ පටිසග්ගානුපස්සනාවත් එක්ක ඇඳිලා යනවා. අපි ඔය පස්සේ දවසක කතා කරමු. පහාන සංඥා ඊගෙන දැන් කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අර මේ ගැන කියනකොට කියන දේ අපි ආයෙත් සිහිපත් කරගනෝ. පහාන සංඥා භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානි සංසා. මේ පහාන සංඥාව, මේ සංඥා කියන වචන ඉගෙන ගන්න මේ වෙනකොට දැනගෙන තියෙන්න ඕන. අප දැනගෙන තියෙන්න ඕන ඒ කියනකොට මොකද්ද කියලා ඉගෙන ගන්නවා නම් විභාගයක් ගැන හිතනවා නෙවෙයි, වැඩිපුර පාළි ඉගෙන ගන්න හදනවා නෙවෙයි, මේක ඇතුලේ කැරකෙන දෙයක් ගැන අවධානය. එතකොට මේ පහාන සංඥාව බහුලීකත, භාවිත බහුලීකත, මහප්පල කළොත් මහා එක, මහප්පලයි මහානි සංසය, බහුලීකත කළොත් ප්‍රතිඵල වැඩි. ඒ කියන්නේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාවේ රස වැඩිපුර තේරෙනවා. අපි මේ ධර්ම සාකච්ඡාවේදී අපි මේක කරෙමි, කරමු, කරන්න කියන ඒ පදනමින් ඉඳෝන. සල කරමු අනිත්‍යය ලවා කරවන්ට නෙවෙයි, කරෙමි. ඊට පස්සේ අපි යාළු මිත්‍රයෝ නිසා කරමු, කරන්න කියලා කියන්නේ නැින්ද හිට. ඒ වගේම දැන් පහාන සංඥාව අපි ඉගෙන ගත්තම අපිට අනිත්‍ය සංඥාව කියලා. ඒ ඔළුවට මේ සිග්නල් එක දීලා තියන්න ඕන. විශේෂයෙන් පහාන සංඥාවේදී මේ සංඥා කියන්නේ මේක ඉවර කරන්න පුළුවන්කම මගේ ළඟ තියෙනවා. මගේ ළඟ තියෙන මේ හැකියාව. ඒක ලොකුම හැකියාවක් ඒක. හරියට මම මොනවද මං කොහෙද සද්දයක් එන ෆෑන් එකක් ඇතුළේ නා මැෂින් එකක් වැඩ කරන සද්දෙට, නැත්නම් අපි හිතමු වැකියුම් ක්ලීනර් එක වැඩ කරන හතර කරන්න බෑ මොනවා කරත් ඒක ස්විච් එක ගැල් කැඩලා හරි මට ස්විච් එක හම්බුනොත් පාට මේක ඕෆ් කරන්න කියලා. ඒ සද්ද නතර කිරීමේ හැකියාව මා ලබා ගන්නකොට ඇති වෙන සතුට ඇති වෙනවා. ඒ පුළුවන් කියන අවබෝධය ඇතුන එකයි පහන සංඥාව. හතර මට පුළුවන් මේ මැෂින් එක නතර කරන්න කියන අවබෝධය එනවා. එතකොට කොහොමද භාවිතා කරන්න ඕනේ කියලා මේ සූත්‍ර 10දම බුදුහාරෝ අපිට කියලා දෙන. බුදුහාරෝ කියන්නේ කවුද? අපි තාම ආදරේ බැතිමත් හිස්මුදිනින් අපේ හදවතටම ඇතුල් වෙන්න ඉඩ දුන්න ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ මේ කියන්නේ. මේ කතා කරන එක නා ඒක ඒ පුතෙන් අරගෙන කියනවා විතරයි. පහාන සංඥා කතම් භාවිතා භික්කවේ පහාන සංඥා කතම් බහුලීකතා මහප්පලා හෝති මහනිසස. කොහොම කළොත්ද මේ පහාන සංඥාව වැඩිපුර ප්‍රතිඵල අපට දෙන්නේ? පහාන සංඥා සහගතං සති සම්බුද්ධංගම් භාවේති. අපි ඉගෙන ගන්නවනේ ඒක. පහාන සංඥාව සහිතව සංඥා කියන වචනේ ගෙනගෙන තියෙන්න ඕනේ. ඒක පොඩි පර්සෙප්ෂන් එකක් ගන්න. සිග්නල් එකක් දාන ඔළුවට. හා මේක නවත පුළුවන් කියලා. අපි පහාන සංඥා මොකද්ද කියන එක දැන් කතා කරේ නෑ. පස්සේ කතා කරමු. ඒක ගැන කතා කරන්න දන්න අනිත් ඔය ගෞරවනීය කල්යාණ මිත්‍රයන්ට මම මතක් කරන ගෙන් කියලා දෙන්නේ. එතකොට ඒ පහාන සංඥා සහගතව ධම්ම විචයත් වැඩි කරගන්නවා. පහාන සංඥා සහගතව විරිය වැඩි කරගන්නවා. දැන් මේක කොහොමටත් විරියට සම්බන්ධයි. අර ප්‍රධාන හතරක් තියෙනවනේ සංවර ප්‍රධාන. ඊට පස්සේ මේක තමයි එන්නේ දෙවෙනි ප්‍රධානයට. මේක නතර කරගන්න පුළුවන් කියන අදහසෙන් පහාන ප්‍රධාන තුන්වෙනි එක භාවනා ප්‍රධාන, ඊට පස්සේ අනුරක්කන ප්‍රධාන. එතකොට මේ මේක විරියකෙත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට ඊට පස්සේ පීතියනවා. මොකද දැන් වලාකුළු හිතව කියන අහස යන වලාකුළු ගැන මට අඳුරක් නැති තරමට ඒව හැමතිස්සෙම අඳුරල වහින්න ඕනලාට වහිනවා, ගොර වෙනට ගොර වෙනවා. ඒකේ අතත්තල මං ඉන්නේ. ස්ටෝම් එකක් එනකොට ස්ටෝම් එකක් එනවා, සයිකෝන් එකක් එනකොට එහෙමයි, සුනාමි එනකොට එහෙමයි. ඒක එන්න හරිනවා. දැන් මගේ අතේ ස්විච් එක තියෙනවා කියලා දැනගත්තාම මට ලොකු සතුට පස්සද්ධියක් ඇතන පීඩයක් ඇති පීති පස්සද්ධියක් තියෙනවා. ඒක පුළුවන් කරන්න, අයින් කරන්න එපා. මේ ධර්ම සාකච්ඡා ජප කරන්නේ අයිති අයින් කරමි, අයින් කරමු, අයින් කරන්න. ඒ අනුයන්නේ අපි. එතකොට පහාන සංඥා සහගතං සමාධි සම්බුද්ධං භාවේ. පහාන සංඥා සහගතං උපේක්ෂා සම්බුද්ධං භාවේති. ඒකට උපේක්ෂාවටත් එන්ටි ඉගෙන ගන්න එක. කොහොමද විවේක නිසි විවේතම් විරාග නිස්සන් නිරෝධ නිසි තම්බුස්සග්ග පරණමි. මේක අයින් කරන්න ඕන දැන් කියලා හිතෙන් තුරු මේ දිව්ව. මේ දිව්ව ඇති කියලා හිතින්ද මලේ. ඒම් භාවිතා භික්කවි බහුලී කතා පාන සංඥා මහප්පලා හෝති මහානි සංස. ඊළඟ කොටසේ කියට සනතුතුන්වහන්සේ පහන සඥා භික්කවේ භාවිතාය බහුලි කතා ඉන්න රතම් පලානං අන්‍යතරම් පළම්පාටිකංකං දිත්්‍රේව ධම්මේ අන්නා සතිවා උපාදිශේෂය අනාගාමිත. ප්‍රතිඵල දෙක දෙකුරුත්තෙන්න්න පුළුවන් මේ කොහොඳට කරගෙන ගියොත් මේ ශරීරයේ මේ මත් මේ ඔළුවත් එක්ක ඔය කල්පනා කරන මේ ස්ත්‍රී පුරුෂ ශරීර සහිතවම තම ඉවරයක් කරන්න පුළුවන් මේ පැවැත්ම තුල තියෙන ප්‍රපාතින්ද තියෙන චිත්‍රාවය. ඊට පස්සේ තවත් ඕනේ කියලා හිතුනොත් අනාගාමිතා උපන් දින සමරන්ට කෙනෙක් ඉන්නේ. ඊට පස්සේ කතම් භාවිත ඊට පස්සේ ආයෙත් බුදුහාමී කියන්නේ මොකද මේක වෙන්නේ? අර විවේක නිශ්චිත ඒ වචන වැදගත්. විරාග නිශ්චිතව විවේකයක් මිශ්‍ර කරගෙන මන් ටිකක් අයින් වෙන්න ඕන කාය විවේක චිත්ත විවේක උපදීයක පරිදි. ඊට පස්සේ විරාග නිශ්චිත අයින් කරාන්ද දැන් ඇති අයින් කරන්න ඕන අන්ප්ලග් කරන්න ඕන තියෙන ඔක්කොම කනෙක්ෂන් ඩිස්කනෙක්ට් කරන්න ඕන. දෝෂ නිශ්චිත මේක නිරෝධයට සම්බන්ධ නිරෝධ සංඥාව ඉගෙන ගන්න ඊළඟසක් විරාග සංඥාව ඊළඟ සතියේ නෙවෙයි ඊළඟ දවස්වලදී ඔස්සග්ග පරිණාමි අයින් කිරීමෙන් ගිහිල්ලා අයින් කරලා දාලා අයින් වලම යන්ත හිතාගෙන මේ පැත්තට පරිණාමය වෙල යනවා. ඒ කියන්නේ කොන්ෂස් එවලූෂන් එකක් මේටි. ඒ කොන්ෂස් එවලූෂන් එකේ ඒ ආධ්‍යාත්මික පරිණාමයේ අවසානයේ ප්‍රතිඵලය තමයි සම්‍යක් සම්දාන. ඒක උස්සස්ම පීදීම. ඒතොට මේ විදිහට ඒ පහන සංඥාව වදන්නට පුළුවන්. මේ විදිහට පහන්න මේක භාවිලා බහුලා බහුලී කත කෙරොත් බහ පිටවකලොත් මහතෝ අත්තාය සංවත්තති මහතෝ යෝගකම හේමාය සංවත්තති මහතෝ සංවේගාය සංව මහතෝ පාසුදා සංවත්තති. ලොකු සුවයක් දැනෙන්න පටන් ගන්නවා. කාටද කතා කරන එකනට ආහන ඉන්න අයට මේ කවදද මේ මේ මේ අද හෙට ඊළඟ සති මේ මාසෙ මාර්තු මාසෙ අප්‍රේල් මාසෙ 2016 ඉවර 2017 ඔකේ අපි කල්නම් කියන එක එතකොට දැන් 2016ටත් ඇවිල්ලා තියෙනවා. මහතෝ පාසු විහාරා සංගතිත මහතෝ සංවේගාය ලොකු උනන්දුවක් ඇතිවෙන්න පටන් ගන්නවා. ලොකු සංවේගයක් තමයි තමන්ට කරන්න ඕන මේක. ආයෙනම් අසපසු කරන්න දෙයක් නැහැ කියලා හිතෙනවා. මොකද ඒ ඉගෙන රස වැටෙනවා. මා ඉතාම කෙටියෙන් කියෝ නොඑක ක්‍රමයට බුද්ධංග හතත් එක්ක සම්බන්ධ කර කර පහන සංඥාව දිනු කරනවා. මොකද්ද පහන සංඥාව කියන්නේ? අපි අර ගිරිමානන්ද සූත්‍රයේ ඉන්වහන්සේලේ දුනහම ආනන්දාන්දරෝ බුදුහාමර මතක් කළා මේ ගිරිමානන්ද පින්නතුන් වහන්සේ ලෙඩ වෙලා ඉන්නවා බැලුවොත් හොඳයි නේද කියලා. එතකොට බුදුහාමික මෙන්න මේ 10 කියන්නේ කියලා ආනාපාන සතියත් එක්ක සම්බන්ධ කරලා තානාවයක් සංඥා කිව්වා. එතකොට එතෙන්දි පහන සංඥා කිව්වේ මොකද්ද? උපන්නං කාම විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේ. මේ කාම විතක්ක මොනවා හරි දෙයක් ඕන ඒ අනුව යන්ට හිතෙන ගතිය එනකොට ඒ විතක්කේ කියන් සිටිවිලිත් එක්ක ඉගෙන දැන් රචනාව ලියන්න පටන් ගන්නවා. කාම රචනාව කාම කියනකොට ලිංගික කාම විතරක් නෙවෙයි මොනවා හරි දෙයක් ගැන සැලසුම් සහගතව ඒක පස්සේ තව විස්තර කරමු කලබලෙන් දෙපායගෙන. එනකොටම මට මේක මට පුළුවන් නතර කරන්න කියන හැඟීම එනවා. ඒක තමයි සංඥාව කි පහන සංඥාව කි වේක. නාදිවාසීති කියන්නේ ඒ ආරාධනාව බාර ගන්න. දැන් අදිවාසන අදිවා අර ගාථාවක් තියෙන ශ්‍රී ලංකා තේරවාද සම්ප්‍රදායේ අදිවාසේතු නෝබන්තේ පානියන් උපනාමිතං කියලා අදිවාසේති කියලා කියන්නේ මේක පිළිගන්න මේක ඉවසන්න මේ දෙනේක ඉවසන්න කියලා බුදුහාමට කියන එකයි අදිවාසේති කියන්නේ. අදිවාසේසි භගවත් තුන්හි භාවේන අනාථ පින්ඩික්ක තුමා හරි එහෙම නැත්නම් බ්‍රහ්මායු හරි බුදුහාන්ට ආරාධනා කරන හේත භික්ෂුන් වහන්සේලා සමග අපේ ගෙදරට දානෙට වඩින්දි කියලා එකෙන් කොට බුදුහාර හා කියන්නේ බුදුහාර නිස්සබ්දේන අදිවාසීසි භගවත් තුන්හි භාවේ තුන් වහන්සේගේ ඒ මහා පුරුෂයෙකුගේ ක්‍රමය ඒතු අදිවාසීති කියන වචනේ මං කියන්නේ අන්න එකයි. නාදිවාසීති කියන්නේ ඒක ඉවසන්නේ නැහැ ඒක බාර්ග ආරාධනාව බාර ගන්න එන එක තියාගන්න හදන්නේ. නාදිවාසේති පජහත් හිංසිරේක අයින් කළා දාන කොහෙද මේක එන්නේ? අර හිත වලාකුලක් වගේ එනවා. පබාස්වර සිතේ වලාකුලක් එනවා වගේ ඉන්නවා එනවා. ඒක අයින් කරන්න පුළුවන් පාන සංඥා කිව්වේ. නාදිවාසේති පදහති විනෝදේති. විනෝදේ කියන්නේ දැන් අපි හිතමු අතේ පිටපැත්තේ මොන හරි දුවිලි කැල්ලක් තියෙනවා කියලා මම අර මැද ගිල්ල අරගෙන ඒක ගහලා අයින් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ අයින් කරන්න පුළුවන්. ජන්ති කරෝති කියන්නේ අහවරක් කරලා දානවා, ඉවරයක් කරලා දානවා. ශ්‍රී ලංකාවේ දක්ෂිණ පළාතේ තියෙන වචනයක් තියෙන කම්මුතු කරනවා කියලා කියන්නේ ඒක පොදු ව්‍යවහාරි දෙන නරක වචරත් පාචින කම්මුතු කරනවා කියන්නේ වැඩේ ඉවරයක්. කම් කර්මයෙන් මුක්ත වෙනවා, වැඩෙන් ඉවරක. බ්‍යන්ති කරෝති කියන්නේ ඒක ඉවරයක් කළා දානවා. ඒක අයින් කළා දානවා. ඒ සංඥාව ඇති කරගන්න පහන සංඥා කිව්වේ ඒක. අර අනිත් ඊට පස්සේ ව්‍යාපාද විතක් ගැටෙන සිත් වෙනකොට ඒ සිත් වෙනවා කියන රට වඩා හොඳ ඉගෙන තර්කයක් විතර්කයක් සිත්විල්ල මතු වෙනවා. ඊළඟට හිංසාව අනුන් පෙළන සිත් වෙනවා, අනුන් රිදවන සිත් වෙනකොට. හොඳට බලන්න ඔය තුනමයි හැමතිස්සෙම මෙතෙන්දි දැනගන්න ඕන දෙයක් තියෙනවා. බොහෝ පින් මේගෙන මතක් කළා අර මේගෙන. එකක් තම අපිට මතකද අපි ඉගෙන ගත්ත අර පපංචේ පප්. ඒ ඉගෙන ගන්නකොට මදු පින්ඩික සූත්‍රයේදී ඇහැ ගැන ඇහැ චක්කුංච පටිච්ච ඇහැ තියෙන නිසා රූපයකුත් එන හින්දා ඔන්න චක්කු විඥානේ එක මට මේක දැනෙන්න පටන් ගන්නවා. දැන් මම කියන එකම සම්බන්ධ වෙනවා. එතකොට ඒ සංගතියට කියන අපි කන්ටැක්ට් සම්බන්ධ වෙන එක තමයි මම ලෝකය හදාගන්නේ. ඒ සංගතියත් පස්ස පදනම් කරගෙන මට මස දැනෙන්න පටන් ගන්න මගේ එක්ස්පීරියන්ස් එක එන්න පටන් ගන්නවා. ඒකෙන් තම එක්ස්පීරියන්ස් කියන්නේ දැන් කියන අත්දැකීමා කියන එක මට මොකක් හරි ප්‍රැක්ටිස් කරලා දාන එක්ස්පීරියන්ස් කියන එක නෙවෙයි මෙතන කියන්නේ. මට රස විඳව ගන්න පුළුවන් ගැතියනවා. වේද වින්දනයක් එනවා. පස්සපච්ච වේද යං වේදේති මේ දින්දනේ එන කොටයි මට සංඥාවක් එන්නේ. ඒක හොඳම තැනක් වන්න හිතාගන්න බලන්න ඇතුලේ කැරකෙන විදිය බලන්න. යං වේදේති තං සංජාන යං සංජානාති තං විතක්කති. අන්න එතෙන්දි තමයි මේ ගැන වචන දාලා හිතන්න පටන් ගන්න. එතකොට පහන සංඥාවේදී මේ සංඥාව කියන්නේ ඉස්සෙල්ලා මම ලේබල් එකක් දාන්න මේකට මට කරන්න පුළුවන් බව හැඟෙන්නේ ඒකට. මේ ඒ වෙලාවට මේ මහරහත් වෙනවා නෙවෙයි දැන් මෙතින් තාම් ප්‍රාථමික අවස්ථාවක් අත්‍යවශ්‍ය අවස්ථාවක්. පොද නිරෝධයක් තේරෙන එතකොට. යම් එතකොට යම් සංජානාති ඒ වේදනා වින්දනය අනුව මන් ඇති කරගන්න සංඥාවට තමා මම ඇල්මක් ඇති කරගන්නේ හෝ ගැටෙන්නේ හෝ විනාශ කරන්න හිතන්නේ. එතකොට අල්ලගන්න ඕනේ එතන වින්දනයයි. වින්දනේ එන් එතකොට යං වේදේති තං සංජානාතියං සංජානාති තං විතක්කේ. ඒ විතක්කේ නැගෙ නැතරු නැත්තං කතන්දරේත පපංච සංඥා සංඛාව මාව මගේ වර්තමාන මොහොත ඒ මාව නාවල හමාරයි ඒකින් වතුර බාල්දියකින් මුළුවට දැම්මා වගේ පපංච මාව නාවල දානවා. ඒක සීතල වතුරකට එන්න පුළුවන් අයිස් බකට් එකක් වෙන්නත් පුළුවන් නැත්නම් උණු වතුර වෙන්නත් පුළුවන්. ওই දෙකෙන් එකක් ඇඟට දාගන්නේ. පපංච වෙන්නේ එහෙමයි. ඒ කියන්නේ කතන්දරයට මං යට වෙනවා. මගේ වර්තමාන මොහොත කතන්දරේ විසින් යටපත් කරලා හමාර. ඒතර අනුසය බෝ වෙලා හමාර ඇතුලේ අනුසය තත්තු තවත් ගුරුස් වෙනවා. පස්සේ වැටි කරගන්න. ඒ නිසා පහන සංඥා කියන එකෙන් කරන්නේ වෙන්නේ වක්ඛඩාකම තියෙන්නේ මේක දැක්කම අර ඉස්සර නෙමෙයි භාවනා අභිමානයකුත් එන මම ඒකේ වචනේ හැදුවා හොඳද බුදුහාමර කියලා නෑ එහෙම කතාව. මේ පය දෙකෙන් පස්සේ අත්හරින්න. ඒ ආධ්‍යාත්මික අභිමානේ එනකොට වාසියක් වෙනවා මටත් මේක කරන්න පුළුවන්. අර සෙල්ෆ් ස්ටීම් කියලා කියන්නේ මේ මේ රටවල ගොක් උගන්න දේ. දරුවෙක් මොන හරි කරාම පොඩි ගහනවා අර කවුද ඔස්ගේ සතුගේ කිව්වා මට නෑ ඒ සාකච්ඡාවකදී කිව්වා තමන් කැමති නෙවෙයි නමුත් පුංචි ඉන්නු පුරුමිනි පිරියෝ කෑම යානෙනවා මේ සෙල්ලම් කෑම කන්ද කිව්වහම එයා කනවා එයා දන්නා මේ එයා සතුටු කරනවා කියලා අන්න ඒ වගේ දෙයක් වෙනවා. ඒ අතීත කල්යාණ මිත්‍යාගේ දේශේ නෙයිදී ඒක සාකච්ඡා දීකුණා. එතකොට ඒ වගේ ඒ තමන්ට ඒ කරන අනිත් එක්කනායක කරාම අපි කරන උනන්දු කිරීම මත එයාට යලි කරනවා වගේම මාත් යලිත් බලන්න හිතන මේ ආධ්‍යාත්මික අභිමානය ආවහම ආධ්‍යාත්මික අභිමානයේ එනකොට මට ලොකු ගැම්මක් එනවා අර පීතිපස්සදී වීටි ඔක්කොම කිතුන්නේ එතකොට තමයි ධම්මවිචයත් එනවා එතකොට වාර්ය තමයි එතකොට මේක නිරෝධයකුත් තියෙනවා කියලා තමන්ට පේන්නේ පහන සන්නාව කියතොට එතකොට ඇති වෙන කාම විතක්කය තියා ගන්න එයා එයාටම අර ඇරියුම් පතක් අරගෙන ඉන්නේ ඉන්විටේෂන් කාඩ් එකක් දෙනවා මෙන්න කියලා දෙනවා වගේ මට පේනවා. දැන් මම කියලා කෙනෙක් ඉන්න හරි හොඳයි දන්නෙත් නැන්නේ අර මොහ අහිරික අනුත්ත පුද්දච්ච හතරත් එක්ක මිශ්‍රලනේ නින්ද අමතකේන. ඉතින් මං හිත මට විතරයි මේ වගේ හිතන්න පුළුවන් කියලා ලෝකෙ ඔක්කොම ওই විදිහට තමයි හිතන්නේ. කාමිතක කෝ විහිංසා විතක් ව්‍යාපාදිතක් කාටත් තියෙනවා. මේක යුනික් නෑ මේ මං විතරක් කරන නෙවෙයි පොට ඒක කවුරුත් කරන ඒ තමයි පුතු ජන කිවි ඒකයි පුතු ජන කියන්නේ පොදු පොදු ජනතාව පුත්තුල වශයෙන් ඉන්නැත්තු ඒ නිසා ආශ්‍රා වේක බවට පත් වෙන්න ඕන වෙනකොට ඒක හමාර වෙන්න ඕන ආ ඒකෙන ධනගාරේ දැනන්නේ දැන් එතකොට දෙයක් නෑ එකෙන් කරී කරමු කරන්න කියන ඒ වචන තුනත් එක්කම දාලා අරිප්පම් කරන. ඒතොට ඒ කාම විතර්කයේ ඒ ඉන්විටේෂන් කාඩ් එක දෙනකොටම ඒක ඇරලා බලනවා මොකද්ද එකයින් කරනවා. එයාට එන්න දෙන්න. මගේ ගෞරවනීය සම්භාවනීය ගුරුතුමන් සිරු දෙම්තිස්සම් කියන්නේ තමයි බල්ලෙකුට බල්ලෙක් කියනකොට කෑම දෙන්නේ නැතු හැරියොත් ඇයියොන්නේ කුරුල්ලන්ට කෑම නොදීරොත් ඒකට එන්නේ නැහැ. බල්ලෙකුට කෑම දුන්නොත් ඇයනවා අයිට්. ඒ වගේ මම එයාට කවන්න දෙපන්න දඩාවේ තියන ඒ නපුරු සරුන් පුරුත මන් දෙන්න ඕන. අර අර ගෞරවණීය කලනේ භික්ෂුන් වහන්සේන් විසින් කියන්නේ මේ අහගෙන නැයි උඩුකේ දාගෙන කනගෙන කනවා කියලා ගෑ ගහනවා කියන්නේ ඒකට තමයි කියන්නේ ඒ ඇත්තයි කියලා ලස්සනට කියනවා. උන්වහන්සේක පසුගිය සතියේ දේශනේදීක හොඳම දෙයක් යෝගාවචරයා කියලා කියන්නේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වෙනුවට නෛෂ්ක්‍රම්‍ය විතක්ක විද මෙත්තා විතක්ක සහ කරුණා විතක්ක ඇති කරගන්න පුළුවන් එක්කන ඒක කරන් උත්සාහ ගන්න එක නා තමයි යෝගාවචරය කියන්නේ. ඒක ඉතාම කතාවක්. ඒ හපංක මෙති කරගත්තේ ඉතු වෙනවා අපි. ඊළඟට පසුගිය කාලෙකදී එක කල්යාණ මිත්‍රෙක් යලිත් ඇහුවා, අහසේ වලාකුළු නැකොට ඒ වලාකුළු ගලන බලනවා විතරක් නෙවෙයි, අපි අහස දිහත් බලන්ට ඉගෙන ගන්න ඕන. සති සද්භාවය ගැනත් සතිමත් වෙන්න ඉගෙන ගන්න ඕන. එතකොට තමයි මේක තේරෙන්න පටන් ගන්න. ඒ කියන්නේ අපි යමක් හොයනවා නොවේ. එතකොට හොයාන යන දේ අප තුල තියෙනවා කියලා අපි දන්නේ නැතකොට. හරි. නානත් සංඥානං අමනසිකාරා එතන ඉහාට යනවා. අනන්ත අවකාශයට යන වගේ මුලක් පුරන්න පුළුවන් වෙන කොයි වෙලාවක හරි. තවත් එහාට යන්න පුළුවන්. ඉගෙන කල්පනාකාරී වුණොත් කියලා හිතෙනවා. ඒ ටික හරි මට හිතන්න බෑ දැන්. ඒක ඉමේජිනේෂන් එකක් විතරයි. නමුත් අර අහක් ආකාශයේදී ආකාශයේ කියන එකේ වලාකුළු යනවා කුරුල්ලෝ යනවා කියලා බලනවා වගේ කාම විතක්, ව්‍යාපාද විතක්, විහිංසා විතක් එනකොට සමහර ඒවාට අහු වෙනවා. සමහර ඒවාට ඉඩ නොදී අරින්න පුළුවන්. ඒකදී ක්‍රම අර පසුගිය සතියේ භික්ෂුන් වහන්සේ උන්දට කියලා දුන්නා විතක්ක සන්තාන සූත්‍රයේ විදේදා විතක්ක සූත්‍රයේ කොහොමද කිතේන්නේ කියලා කරුණාකර ඒවා ධර්ම සාකච්ඡාව තුළදී මතක කරලා කතා කරන්න. මගෙන් ප්‍රශ්න අහන්න එපා කොහොමද කියලා ඉගෙන කවුරුත් කතා කරන්න. එතකොට මේ අවබෝධයේ එනකොට විශේෂයෙන්ම යලිත් මතක් කරන්නේ සොයාන යන දේ අප තුළම තියෙනවා. ඒ නිසා සතිමත් භාවයේ ගැන සතිමත් වීමටත් ඉගෙන ගන්න ඕන. වලාකුළු පමණක් නොවේ, අහස දිහත් ඉඳහිට බලන්නට වෙනවා. අහස දිහත් බලන්නේක හොඳයි. දැන් මේ වලාකුළු දිහා බලන්න තමයි ඉගෙන ගන්න. ඒතර පහන සංඥාව පටිනිසග්ග අනුපස්සනාවට සම්බන්ධ වෙලා එතනින් අවසන් වෙන්න පුළුවන්. ඒක අනුපස්සනාවක් එක. අර විදර්ශනා අනුපස්සනා හතක් තියෙන සත්‍රානුපස්සනා කියලා. ඒක පටිනිසග්ග අනුපස්සනාවෙන් තමයි කෙලවර වෙන්නේ. සම්මා සම්බුදු සරණයි අපට තැහෙන බණ කියන්නේ තථාගතයන් වහන්සේට නමස්කාරයි. බොහෝ බින් බොහෝ බින් සහිතමා මේ මම හිතන්නේ අපි බොහෝම හොඳ ආරම්භයක් ලබා ගත්තා. ආහන සංඥාව ගැන අපි කතා කරනකොට අපි අර කිව්වා වගේ මම හිතන්නේ අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි කාමයන්ට කාමයන් ගැන හිතන එක, එහෙම නැත්නම් ව්‍යාපාදයේ, එහෙම නැත්නම් හිංසාව ගැන හිතන එක නවත්තලා රහිතව මතක් කරලා දුන්නා වගේ මෙත්තාවෙන්, කරුණාවෙන්, දෙක්කම්මෙන් ওই ටිකෙන් අපි ජීවත් වීමට, ඒ කියන්නේ අර මම සාමාන්‍යයෙන් කතා කරන විදිහට අපි විඥානයේ අර කම විතක්ක වල, ව්‍යාපාද විතක්ක වල, හිංසා විතක්ක වල බස්සනවා වෙනුවට විඥානය මෙත්තාවේ, sorry, නෙක්කම්මයේ, එහෙම නැත්නම් මෙත්තාවේ, එහෙම නැත්නම් කරුණාවේ වයි බස්සගෙන ඉන්න අපි පුරුදු වෙන්න ඕන. මොකද ඇත්තටම අපිට ප්‍රඥාවක් එන්න ඕන. මං අර කාම විතක්කවල හෝ ව්‍යාපාද විතක්කවල හෝ විහිංසා විතක්කවල මම නිතර නිතර හැසිරීම තුළින් ඒවා මම මේ සංසාරේ දික් කරගන්නවට මම මේ සංසාරය කෙටි කරගන්නේ නැහැ. හැබැයි මම නෙක්කම්මෙන්, මෙත්තාවෙන්, කරුණාවෙන්, උපේක්ෂාවෙන් හිටියෝ මගේ මේ ගමන යම් ඉදිරකට මගේ අතින් තවත් සංස්කාර වෙනේක නවතිනවා. මගේ දැන් ටැංකිය මට සීල් කරගන්න පුළුවන්. ඊට පස්සේ මට පුළුවන් අර ටැංකිය ඇතුළේ තියෙන සංස්කාරික ටක ටික හොදලා දාන්න. මෙන්න මේ වගේ විදිහට අපි දිගටම මගේ සංඥාව, ඒ කියන්නේ අනිත්‍ය සංඥාව වේවා, මේ කියපු එක සංඥාවකින් තමංග ජීවිතයේ ඉදිරියට කියන යන ගත්තොත් තමංගේ ප්‍රඥාව වැඩි දියුණු වෙලා මේ එන මේ කොම සංඥාවල් මේ අනිත්‍යයි, මේ කිසි කිසිම දෙයකින් මම තවදුරටත් මේක සංසාරෙ ගෙනියන එක විතරයි වෙන්නේ කියන අවබෝධය ඇති වෙන්න ඇති වෙන්නේ මේක චක්‍රාකාරව තමන්ට සංඥාවලට වේදනාවලට අගය දින එක වළකිනවා. ඒ අගය දින එක වළකිනකොට ඒ අගය එතනද තරම් විතක්ක ਵਿਚාරේ ඉන්නේ නැහැ. මේක මේක වක්‍රා කලාව තමයි යන්නේ. තමන්ට තේරෙන්න තේරෙන්න දේවල් වලට අගය දෙයක අඩු වෙන්න මෙන්න මේ සංඥාවල් දෙන අගයන් වේදනාවල් දෙන අගයන් අඩු වෙනවා. ඒ අඩු වෙනකොට තමන්ට ඇත්තටම අර කියන ප්‍රීතිය පසද්දිය තමන් ගාවට එනවා. අන්න ඒක තමයි අපි වැඩිදුර කරගන්න ඕන මේක චක්‍රාකාරයෙන් යනවා කියන එක. ඒ කියන්නේ අපිට ගොඩාක් දෙනාට තියෙන ප්‍රශ්නේ තමයි මේ අනේ මං කොච්චර හොඳින් හිටියත් මට මෙන්න මේ සිතුවිලි ගලාගෙන එනවා, අර සිතුවිලි ගලාගෙන එනවා, අර විතක්ක වෙනවා, මේ ਵਿਚාර වෙනවා කියන එක. ඒකට එකම හේතුව තමයි අන්න තමන්ගේ සංඥාවල් අනිත්‍යයි, වේදනාවල් අනිත්‍යයි කියන ඒ අනුශය ධර්මයන් තමන්ට ඒ අනුශය ධර්මයන් තාම යම් ප්‍රමාණයකට අවබෝධ වෙලා නැහැ. එහෙම අවබෝධ වෙන්න වෙන්න මේ දේවල් වල දෙන අගය අඩු වීම තුළින් ඒව සමතේකට පත් වෙන එක නිසා අපි කලබල වෙන්න හොඳ නැහැ. ඒ දිගටම මේ කරගෙන යන එක කරගෙන යන දිගටම ඒ සංඥාව අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, මේවා අගය දුන්නොත්ම සංසාරයේ දිගටම යනවා කියන අවබෝධය තමයි එන්න එන් වැඩි වෙනකොට මේක Tamanටම තේරෙනවා. මේ යන ගමනේ යම් සුඛයකින් යම් විවේකකින් යනවා කියලා. ඒක ඒකත් එක්කම මම අද ජයන්ත මහත්තයට වෙන්න දෙයක්ෙල්ලම අපිට මේ ගැන තවදුරටත් විස්තර කදීලා කරනවා අපි මේ සාකච්ඡාව ඉස්සරහට ගෙනියමු කියලා ජයන්ත මහත්තයා සම්මා සම්බුද්ධ සම්මයි සත්‍ය සමාධි බොහොම පිං අපිට මේ කරුණ මෙච්චර ලස්සනට ඉදිරිපත් කරලා දුන්නාට මට තේරිච්ච විදිහ තමයි ඇත්තටම මේ සංග පරිණාමයෙන් කියන අර්ථයට බර වෙලා. ඒ කියන්නේ නිවනට රවෙලා මේවා කලිය යුතුයි. මේ සම්පංචයන් වැඩෙන අයුරින් තමයි අපි මේ ප්‍රහාණ සංඥාව කියන එක පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් වඩන්නේ වඩන එක මේ සූත්‍රයෙන් සඳහන් වෙනවා. එතකොට මට හිතෙන ඇත්තටම මේ අපි මේක විරුද්ධ පැත්ත ගත්තොත් ඒ කියන්නේ මොනවද අසද පැත්තේ ධර්ම කියලා ගත්තොත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, හිංසා විතර්ක මේවා ලැබෙන අවස්ථාවල අපිට දක්ම පැහැදිලිවම මම හිතන්නේ හැමෝම අත්දකිනවා ඒකේ තියෙන ආදීනවේ ඒ වෙලිනලාම දිත්ත ධම්ම වශයෙන්ම ඒකේ ආදීනවේ අත්දකිනවා. කියන්නේ මනසියා මාපූල වෙනවා, හිත දරදඬු වෙනවා, කය දරදඬු වෙනවා. දැන් තරහ විලක්තාවකට මනසේගේ මූණ දිහා බලන්න තරම් අප්‍රසන්න ගතියකට පත් වෙනවා. ඒ වගේ වචන අහන්න තරම් අප්‍රසන්න වෙනවා. ඒ වගේම කාමයෙන් බර වෙච්චාම සිතත් කයත් දෙක පුදුම විදිහට දර්ශ භාවයකට නැත්නම් දරදඬු විඳින දැවෙන දාහ ගතියකට පත් වෙනවා. ඒ වගේමයි විහිංසා කියන්නේ ඒක ඇත්තම මේ අනුන්ට හිංසා වක් කරන්න හිතනකොට ඒ විදිහටම මේ සිතට නැගෙනකොටම දැනෙනවා තමන් කොච්චර gini ගොඩක gini 10 ගොඩක දැවෙන සැවෙන ගතිය දරදඬු ගතිය තමන්ට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් වන එක කියන එකක් ගැන අපි හිතනකොට නිවීම. නිවන කියන්නේම නිවීම. ඒ නිවීම කරගන්න නම් මුලින්ම කරන්න ඕනේ මේ 1000 දැවෙන ගතිය අපේ හිතට ඇතුල් වෙන තැන. වෙන මේ හැම වෙලාවක ඇති වෙන්නේ මේ හිත මූලික වෙලානේ මනෝ මනස තමයි පූර්වාංගේ පූර්ණා තමයි මේ විචක්ක ටික ඔක්කොම ඇති කරන්නේ. එතකොට අපේ මේ අරස අඳුර ගන්න වෙනවා. මේ විචක්ක එනකොටම අඳුර ගන්න එක කරන එකින් මනේ කරනවා ඒ කියන්නේ ඒකේ ආදීනමය. දැන් මේ වගේ කාම විචක්ක, ව්‍යාපාදාර, තප්ප විහිංසා විචක්ක එන අවස්ථාවක අපි දැවෙන ගතිය, සැවෙන ගතිය හොඳට දැනෙනකොට අපිට නිවන බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ කාම විතර්කයේ එන ඒවා අර ප්‍රපංච මට්ටමට නොයා එමත් නැත්නම් ව්‍යාපාද විතර්ක වෙනකොට මේ ප්‍රපංච මට්ටමට නොයා අපි කතන්දර හදන්නේ නැතුව ඒවට තව පොහොර දාන්නේ නැතුව එහෙම එමත් නැත්නම් ඇවිලෙන ගින්නට පිටුරු දාන්නේ නැතුව බේර ගන්න ඕන කියන අවශ්‍යතාවය මත ගන්නේ අපිට දැන් මේ ධර්මය අහලා අහලා හොඳට හිතලා දැනෙන දෙයක්. ඒ වගේ වෙන ආදීනමයක් අපි කිව්වා වගේ හොඳට දැනෙනවා. ඒක මේ වෙලාවෙම ඇති වෙන ආදීනම දැක ගන්නවා. ඒ වගේම අපි මේ දහම ඇසුරු කරන හිඳ දන්නවා මේකේ තියෙන දිගින් දිගට අපිට සංසාරයක ගැට ගන්න ආදීනමයක් අපිට අනිත් පැත්තෙන් පේනවා. ඉතින් එතකොට තමයි අපි නිවනට බර වෙන කෙනෙක් හැටියට මේ ගැන හිතලා අපි මේ අදහස් එනකොටම දැන් අර සත්‍යතුමා කිව්ව අපිට විතර්ක විතාන සූත්‍රයේ ගැන සඳහන් කළා එතනදී ඒ කියන්නේ අපි මොන ආකාරයකින් සමහර විට සමත විදිහකින් හරි ඒවට දළු දාන්න නැතුව මේ පැලෑටි වලට දළු දාලා මහ ගස් හැදෙන්න කලින් මුලින්ම අයින් කරන්න චක්ක වෙන එක තමයි මම හිතන්නේ මේ ප්‍රහාණ සංඥාව කියන එකෙන් මූලික වශයෙන් බලාපොරොත්තු වෙන කියන එකයි මට තේරුනේ. ඇත්තටම පෞද්ගලික වශයෙන් උත් හුඟක් වෙලාවට උත්සාහ කරන්නේම ඒ මට මොකද නෑ ඇත්තටම ගැටීම් ඇති වෙන තැන් බලලා කාම වශයෙන් හෝ ව්‍යාපාද වශයෙන් හිතට දැඩි ලෙස පෙරණ ගති මුලින්ම කඩලා දාන්න පුළුවන් නම් ඒක ආදීන මේ බලලා ඒක වෙන අලාභානීය බලලා ඒ වගේම මගේ ගමනට මේකෙන් ලැබෙන බාධකයේ කොයි තරම්ද කියන එක බලලා මුලින්ම එනකොටම දළුව එනකොටම කඩලා දාන්න පුළුවන් නම් ඒකට දක්ෂ වෙනවා නම් ඒක තමයි මම හිතන්නේ මම මා විසින් කළ යුතු වන්නේ කියන එක තමයි මම තේරුම් ගත්තේ අද සාකච්ඡා වෙනුත් ඒක බොහොම මම හිතන්නේ විස්තර කර මෙතෙක් කල් විස්තර කරපු කරුණු වලින්වත් ඒක තමයි මට නම් හැඟී ගියේ. හොඳයි අපි ඉදිරියට සාකච්ඡා කරමු. මම මේ කෙටියෙන් ඉස්සරහට කළේ තේරුම් ගන්න. බොහොම පිං ජයතුමාතුයෝ අපි චිත්‍ර රාජපක්ෂ මහත්මිය නියමු වෙනද අපිට තවදුරටත් මේ සාකච්ඡාවට අදහසකින් හෝ ප්‍රශ්නකින් ඉදිරිපත් වෙන්න කියලා සම්මත සම්මුතිය. ගන්නයි හැම දිනාටම අපි දැන් ඉගෙන ගත්ත නිසා මම හිතන්නේ අපි පහන සංඥාව ගැන හෙන්න ඕන දේවල් ඇහුණා. දැන් ඉතින් අපිට කරන්න වැඩක් තියෙන නිසා මේක කොහොමද කරන්න ඕනේ කියන එක ගැන තමයි හිතට ආවේ. ඉතින් යම්කිසි අද දවසේ සිදු වුණු අත්දැකීමක් මම හිතුවා බෙදා ගත්තොතින් කල්‍යාණ මිත්‍රයන් එක්ක ඒකේ තව අඩුපාඩු තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. මොකද දැන් පැය දෙකකට තුනකට විතර ඉස්සර වෙලා ඇත්තටම දවල් ඇත්තට පොඩ්ඩක් ඉස්සර වෙලා මගේ පොඩි දුව නිවාඩුවකට ඇවිල්ලා ඉන්නවා. එයා කම්ප්ලීට් එක කැඩලා කියලා ඒක හදාගන්න යන්න ඕනේ කියලා කිව්වා මේ යන්න ඉස්සර වෙලා. ඉතින් මට හිතුණා මෙයා දැන් ඇවිල්ලා සුමානයක් වෙනවා, මම මෙයාත් එක්ක ඉතර යෙදි දුන්නේ නැහැ, ඒක නිසා ඒකත් හොඳ නැහැනේ, මම මෙයාත් එක්ක අද යන්න ඕනේ ඒක කරන්න කියලා. ඉතින් මට හිතෙනවා එතන ආවේ මෛත්‍රී සහගත විතර්කය කියලා. පස්සේ මම ඉතින් යාට කිව්වා මම එන්නම් ඔයත් එක්ක යන්න කියලා. දැන් මෝල් එකට ගියා, කම්ප්ලීට් එකත් අරගෙන ගිහිල්ලා දැන් Apple කියලා shop එකක් තියෙනවා. මෙයා ඒ Apple shop එක එළියෙන් ඉඳන් බලනකොට මට පේනවා ඒක ඇරිලි පුදුම ජරමරයක් සෙනරු පිරිලා ඉන්නවා. ඊට පස්සේ මම යාට කිව්වා මම ඉස්සරහා තියෙනවා එතන benches වගේක්, මම මෙතන වාඩිලා ඉන්නම්, පුතා ගිහිල්ලා ඔබ කරගන්න, මේ මම මෙතන නැති වුණොත් මට කෝල් එකක් දෙන්න, මම මෙතනට එන්නම් කියලා. එහෙම කියලා දැන් ඉන්නවා ඉඳලා ටිකක් එහාට මෙහාට ඇවිදින් ගියා. මොකද වාඩිලා ඉන්න තියක් කම්මැලි ගතියක් ඇති වුණා. දැන් ඉතින් අර සාප්පුව තියෙන දේවල් පේනවා. කිසිම හේතුවක් නැහැ අරවට ඇදිලා යනවා. ඉතින් බලන් හිතෙන බර අත ගන්න හිතෙනවා. ඉතින් සමහර තැන් වලට ගිහිල්ලා නිකන් ඉතින් බැලුවත් ඒ වැත්තට මල්ලලත් බැලුව සමහර දේවල්. හැබැයි ඒ හැම ලාවකම අර හිතේ තිබුණ සතිමත් වෙන්න ඕනේ, සතිමත් වෙන්න ඕනේ කියන එක. ඒ නිසා ඒ අත ගෑවට කිසි අවහිරයක් උනේ නෑ. අත ගාලා ඔහේ ආවා. තාම වැඩේ ඉවර නැති නිසා මම හිතුවා දැන් මොකද කරන්නේ, මේක මෙයා එනකන් ඉන්න බෑ, මම ඉදිරියට අන්නම් මෙයා ඉන්න තැනට කියලා අර සාප් මේ කද්දේක ඇපල් ෂොප් එක ඇතුළට ගියාම එයා ඉන්න තැනට ගිහිල්ලා වාඩි වුණා. වාඩිලා එතන වටපිට බලනකොට දැන් පිනෝ එම්පික දීවා මේ iPad වලට හයි කරන කෑලි අරවා මේවා ඔක්කොම. ඉතින් දැන් මතක් වෙනවා මටත් මේක තිබුණා නම් හොඳයි, අරක තිබුණා නම් හොඳයි. ඉතින් ළඟට ගිහිල්ලා බැලුවා. හැබැයි ඒ හැම සැරේකම ඇතුලෙන් කවුද ඉඳගෙන නිකන් කියනවා වගේ. මොකද කරන්නේ ඔය ඕන වෙලා නේද ඔවා ඔය කියලා. ඉතින් ආයෙ ඇවිල්ලා වාඩි වුණා. දැන් ඉතින් වාඩි වෙලා යාගේ වැඩේ කරනකම් කියලා ඉඳලා එළියට ආවහම ඉතින් දැන් ටිකක් වෙලා යනකොට මොන තරම් හිතට සනීපයක්ද අර දේවල් වලින් අයින් වුණ එක. පුදුම සතුටක් පුදුම සනීපයක් හිතට. හිතේ කලබලය කොච්චර අඩු වුණාද. ඉතින් බලාගෙන ඉන්නකොට ඒ ෂොප් එක ඇතුලේ ඉන්නවා ඇපල් කියලා ගහපේවල ගහ ඇඳගෙන මම ඉතින් වැඩ කරන්න 50ක් විතර හිටියා. සෙනග 200තර ඇතුලේ දඟලනවා. අතනින් එළියට ඇවිල්ලා හිතුණා කොයි තරම් සහනයක්ද හිත මොන තරම් නිවීමක්ද මේ කියලා ඒ වෙලාවේ හිතුණා. ඉතින් ඇත්තටම කියනවනම් අපි භාවනාව හුඟක් පුරුදු කරන්න කැමති අය නිසා හුඟක් වෙලාවට අපිට විහිංසා විතර්ක ව්‍යාපාද විතර්ක ඒවා එනවා අඩුයි. මේ කාම විතර්ක එක එක තරමේ ලෙවල් වලින් අපිට තමයි දෙන්න බව පේන්නේ. ඇත්තටම එවැනි තැනකට ගියහම අපිට පුළුවන් ද කියන එක උඩ අපි මේවා එක මේ සටන මේ පටනනේ කරන්න අපි තේරුම් අරන් තියනවාද කියන එක. මේ සංඥාවල් එනකොට අපිට තේරෙනවා එහෙමනම් අපි මොනවද තියෙන අඩුපාඩුව කියලා. ඒත් අපි ඇත්තටම මේ මම වචනවල වැරදි කියනවනේ. අපි මේ වචන මොනතරම් කිව්වත් අපි මේ කාම විතර්ක නැති කරන්න ඕන, ව්‍යාපාද විතර්ක නැති කරන්න ඕන ආදී වශයෙන් කිව්වට මේ දේ සිදු වෙනකොට අපි දකින්නවාද ඇත්තටම? අන්න එතනදි තමයි රසත්ජිතුමා කියපු සත්‍යමත් භාවය. සතියෙන් හිටියේ නැත්තම් මේ දේවල් සිදු වෙනවා කියන එක නම් කොහොමවත් දකින්නේ නැහැ. ඒවට යට වෙලා ඒවා ඕග වෙලා අපි බිඳගෙන තල්ලු කරන්නේ නැහැටි දකින්න අපි මේ සතිය යෝනිසෝ මානසිකාරයත් දෙක පුරුදු කරන්න ඕනේ කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. එවැනි තැනකදී කොහොමද ඒකින් අයින් වෙන්නේ? කොහොමද නිවන පැත්තට හිත යොමු කරන්නේ? නිබ්බානය කියන්නේ මොකද්ද? හිතේ මේ නිවීම ඇති වෙන විදිහට කොහොමද මේ දේවල් දකින්න ඕනේ? ඉතින් මේ හැම දෙයකම අවශ්‍ය වෙන්නේ ඇත්තටම හිත ඇතුලේ මේවා ඇති වෙන්නේ කොහොමද කියලා තේරුම් ගත්තේ නැත්නම් අපිට මේවා සාමාන්‍ය වචන විතරක් වෙනවා. ඒ නිසා ඒව සිදු වෙන හැටි Tamange හිත තුල දැක්කොත් එවැනි දවසක අපිට මේවා ඒ වගේ සංඥාවක් එනකොට ඒකට විරුද්ධ සංඥාවක් ඇති කර ගැනීමේ හැකියාව ඇති වෙන්න පුළුවන් බව තේරුම් ගන්න එදිනෙදා ජීවිතයේ සිදුවන දේවල් තුළින්ම පුළුවන් වෙනවා කියන එක අදහසක් විදිහට ඉදිරිපත් කරන්න කැමති තෙරුවන් සරණයි. බොහොම පින් හිතාද වස් මහත්මිය මේ මම ආරි මහත්මයා ලියුම් වෙනද ආරි මහත්මයා අපිත් එක්ක එකතු වෙන්න. තෙරුවන් සරණයි සිල් දිනාටම පහන සංඥාව කියන හුඟක් කරුණු ඉදිරිපත් කරන හුඟක් අයගේ අත්වශයෙන් මේ හුඟක් හැමදෙනා කිව්ව කර්ම බලනකොට අපිට ගත් මේකින ගන්න තියෙන දෙයක් තමයි මේ සංඥා ප්‍රහාණය කිරීම සඳහා විශේෂයෙන් මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වගේ ඒවා අපේ තුල අර සත්‍යතුමා කිව්වා වගේ අපි බාහිරෙන් සොයනකොටදී අපේ තුල මේ තියෙන බව මේකට අවශ්‍ය කරන ආයුධය මේ නැති කර ගැනීම කියන ආයුධය අපේ තුල තියෙන බව හැම වෙලාවෙම අපේ තියෙන බව දැන ගැනීමම අපිට ලොකු වීරයක් ඇති වෙනවා. හිතේ ලොකු කන්ෆිඩන්ස් එකක් තමන් කරේ තියා ගන්න ඕන මේක නැති කරන්න පුළුවන් කියන හැඟීම තියෙන්න ඕන කියන මට හිතෙනවා. නැත්නම් අපි මේක උගත් දුර දිගලා අර මට කිව්වා වගේ අපි මේක මුලින්ම අල්ලගත්තේ නැත්නම් අපි උගත් දුරට මේක ප්‍රපංච ඇති කරගෙන ගිහිල්ලා උගත් දුරට ගියාට පස්සේ තමයි මේක තියෙනවා දැනගන්න වෙන්නේ. එහෙමනම් අපිට අවශ්‍ය වෙන සාමාන්‍ය ජීවිතේ ගත කරන හැම වෙලාවකම මේ ටික ටික පුරුදු කර ගැනීම අපි යම් කිසි දෙයකින් මේ කාම විතක් විශේෂයෙන් කාමතා හේකවා දේව බාහිර තියෙන දේවල් වලට ඇටි සිටේ ඇති නැලීම නැති කර ගැනීමට අපි ඒවට ඇලෙන්නේ මොකක් සඳහාද? මොකක් හේතු කරගෙන මේකේ මුල මොකක්ද? මේ දේවල් වලට ඇලීමට තියෙන දැඳීම දී ස්වභාවය හිතේ තියෙන ස්වභාවය ඇති වෙන්නේ කුමක් නිසාද කියන එක පොඩ්ඩක් හිතන්න ඕන කියලා මම හිතනවා සාමාන්‍ය ජීවිතයේදී. එහෙමනම් මේ බාහිර තියෙන හැම දෙයකම ඇත්ත ඇතිසැකින් නොදැනීම නිසා මේ අපි තුල මේ සිත තුල ඇති වෙන්නේ මේවා කෙරේ තණ්හාවක් ආශාවක්. ඒකට අපිට හැම වෙලාවෙම යම් කිසි විදිහකින් යම් කිසි පුහුණුවක් අවශ්‍ය වෙනවා. මේ බාහිරින් තියෙන කාම වස්තුන් වල තියෙන යථාර්ථය දැනගීම යථාර්ථයේ ටිකෙන් ටික ඇති කරලා සිතට ඔප්පු කරන්න මේ දකින්න දේ නිතීරින් මේ බාහිරින් තියෙන දේ නෙවෙයි මේ දකින්නේ මේ යථාර්ථයේ වශයෙන්ම මේ ආපෝ තේජෝ වායේ පැටවෙන පැටවෙනා භූතයන් නිතුවන මේ කනබන ආහාර වල නැතුන මේ ඕලාරික වශයෙන් පවතින දේවල් තමයි මේ ඉලිය පවතින්නේ. නමුත් හිත තුළ ඒ වෙනුවෙන් මේ තියෙන දෙයක් ඇති දෙයක් හැම කිරාන්ත සබාව ගන්න පුළුවන් දෙයක් නිත්‍ය දෙයක් කියන හැඟීම හිත තුළ ඇති වෙන නිසායි මේවා ගැන මේ ප්‍රජන සංඥාවක් ඇති වෙන්නේ. මේ කාම විතක්ක වගේ දේවල් ඇති වෙන්නේ කියලා, ඒ වගේම ව්‍යාපාද විතක්ක විහිංස විතක්ක වුණත් ඇති වෙන්නේ මේ ස්වභාවයෙන්ම අපි මේ යථාර්ථය නොදැනීම නිසාම ඉති තුළ ඇති වෙන කල්පක නිසා කියලා. එතකොට ඒ වගේ සාමාන්‍ය ජීවිතයේ අපි යම් කිසි විදිහකින් මේක නිතරම මේ කරනවා නම් අපිට සිතුල යම් කිසි සිතේ යම් කිසි ස්වභාවයක් තියෙන සුමේට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ කියලා. ඒ වගේම මේ වතුල ඇලි ගැටුල නිසා ඇති වෙන ආදීනව මේ සංසාරේ බාහනකම දැන ගැනීමත් අපි තුල හැම වෙලාවෙම තියෙන්න ඕන. මේ දේවල් ඔහෙ සිදුවෙන හැරීම නිසා ස්වභාවයෙන් සිදුවෙන හැරීමුතු මේ නැරලා නොසලක හැරීම නිසා පිටුල මේ ඇතන තණ්හාව නිසා මේ භවය දිගින් දිගටම මේ බාහනක සංසාරයේ දිගින් දිගට ගමන් කරන්න සිදුවෙනවා නේද කියන හැඟීම ඇතුළ සිදුවෙන්න ඕන කියලා මම හිතනවා. එහෙමනම් අර සත්‍යතුමා කිව්වා වගේ ඒ වගේ අපිට භාවයෙන්ම මේ දේ ඇති කරගන්න පුළුවන් නම් මේ සිතේ මේ දේවල් එනකොට මුලදීම අපිට මේක අල්ලගන්න කාම විතක්කයක් එනකොටම අපිට මේක ග්‍රහණය කරගන්න පුළුවන්. දැන් ගන්න ඉන්නේ නැවත මේ අපිට මේ වෙනස් ස්වරූපයකින් ඉන්නේ අපිට මේ ආදකින් ආසුභාවයකින් මේ ඉන්නේ මෙන්න මේ දේ නේද කියන එකත් අල්ල එතනදිම අල්ලන ඒම වෙලාවෙම අපිට ඒ කර විතක්ක සංතාන සූත්‍රය කියන විදිහට යම් කිසි තව අරමුණකින් ඒක නැටන්න හරි එහෙම නැත්නම් වෙන ඒක ප්‍රබල දෙයක් නම් ඒ පූර්ණන්නේම ඒක අර ඒ සූත්‍රයේ තියෙන ධම්මිති කාලහරි මේක ඒ වෙලාවේ ඒක නැති කර ඉන්න නැති කියන තීරණය අරගෙන මේකෙන් තියෙන ආදීනව සී කරලා ඒ විදිහට මේ විතක්ක ඉදට නැති කර ගන්න අපිට අද ඒක එන අවස්ථාවන් පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපිට වෙන්නේ එන්නේ අර ඒකෙන් යන ඒකෙන් අර වේදනාව නිසා ඇති වෙන එතකොට ඒ සංඥාවත් ඒ සංඥාවත් නිසා ඇති වෙන විතර්කයන් මගේ කියලා ටික ගොඩාක් දුර ගියාට පස්සේ දැනගන්නාම එතකොට ඒක සමාජයට අපි ප්‍රමාණ වැඩි වෙන්න පුළුවන්. එහෙමනම් අපිට මේ සාමාන්‍ය ජීවිතයේදී මේක අපේ ජීවිතයේ අංගයක් කරගන්න ඕන. මේ වගේ වෙන ආදීනව ගැන සිහි කරලා මේවා ඒ අවස්ථාවේ නැති ගැනීමට අපේ තුල තියෙන හැකියාව වැඩි කර යුතුයි කියලා දැනට මම එකතු කරන්න කැමති වන්දනා කරනවා. සම්බුදු සරණයි මම කතා කරන්නද? ඔව් සත්‍යතුමා. ඔව් බුදු සරණයි. තොරණි සාගත්‍යන් වහන්සේට නමස්කාරය. අර මේ මෙට්‍රික් පිට ඒ සාකච්ඡා කරපු බොහෝම පින් ඒ හැම දිනාටම අර ප්‍රශ්නපෙකේදී ඒවට ඇති වෙන කර්ම ගැන දැනෙනකොට ඇතුන් එන හඬක් කිව්ව ඇතුලින් යමක් කියන බව කියලා. එතකොට ඒ දෙන්න සිටින්ට මට පොඩි අවධානය යොමු කරන්න ඕන. ඔය කලින් දවසක වෙන කෙනෙක් ඒ ප්‍රශ්නේ හිවි අර සත්‍ය වෙත සතිමත් වෙන්න ඕන. සත්‍ය ගැන සතිමත් වෙනකොට තේරෙනවා අර ඇටි වෙච්ච උනනාවේ නැත්තම් සිටින්දි විතරයි ඕන තරම් දේශේ හෝ පීඩා කිරීමේ අදහසේ හෝ ආශා කිරීමේ අදහසේ හෝ තියෙන බලගම තියෙන එක කොච්චර පොඩි දෙයක්ද අර සුවිශාල අහසේ යන වලාකුක් විතරයි කියලා. ඒක තමයි එතන හොඳම දේ වෙන්නේ. ඒක කිවි මහුඟක් වෙලාට මේක මාස ගණනකට අහපු ප්‍රශ්නකට උත්තරයක් ඇදෙටින් අර සතිමත් භාවය ගැන සතිමත් වෙන්න අපහස ගැන සතිමත් වෙන්න ඊටෝටි පහන ඒ කාම විතක්ක හෝ ඒවා හැමතිස්සෙම එන්නේ නින්දනේ පදනම් කරගෙන මේක තිබුණොත් මේක දැක්කේ තියනවා කියලා අර අපි දන්නවා ඉස්සුරුම් ගැන ගන්නකොට සමුදේ තණ්හා ඉත්තේ සාතණ්හා උපජ්ජමාන උපජ්ජති කිය කොතෙන්දද ඇල්ම ත්‍රිවිධින්නේ කියලා. ඊළඟට ඒ කවුරුන් අමතරව අනිත් කන්දරා මිත්‍රන් දෙතුන් දෙනාම කියපෙකට එනකොට මතක් වුණා මතකද අපි සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතිය සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේදී හැමතිස්සෙම බුදුරජාන් වහන්සේ අපිට දේශනා කරන දේ තමයි සතිමා විනෙය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං කියලා. ඒක නෙවෙයි අවධාරණය කරන්න මෙතෙන්දි. ඉතින් උන්වහන්සේ දේශනා කරනවා සෝ යන්තං අවිජ්ජා දෝමනසානම් පහනම්. මේ අවිජ්ජා සහ දෝමනස් දෙක. ඒ කියන්නේ කාම සහ දෙකටම දාන්න පුළුවන් දෙක. දෝමනස් කියනකොට ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක දෙකටම දාන්න පුළුවන් දුම්නසෙන් නෙටෙන්. ඒතොර අවිජ්ජා දෝමනස්සානම් පහනම්. මොකේ අවිජ්ජා දෝමනස්ස වේ පහන කියලා යමක් තියෙනවා නම් යන්තං අවිජ්ජා දෝමනස්සානම් පහනම් තං ඒ తත්වේ ඒ පහන වෙච්ච తත්වේ පඤ්ඤාය දිස්වා ප්‍රඥාවෙන් දැකලා දැන් අපි ආයතර ඇපල් ෂොප් එකට ගියෝ ඒ එතෙන්ටි අර ඇතුලෙන් කියනවා කියන අදහස මේ පුජ්‍යල භාවයෙන් නෙවෙයි කතා කරන්නේ ඒ ඇතුලෙන් එනවා කියන එක එතනින් අයින් වෙන්න යම කිව්වනම් මෙතෙන්ද යන්න ඕන කියලා තමයි වීර්යය අන්න එතනම දැක ගන්න ඕනේ අනිත් චෛසිකයන් පහළ වෙන්නේ. තම් පඤ්ඤා දිස්සක දිස් ප්‍රඥාවෙන් දැකලා ඒ දකින්න එක්ස්පීරියන්ස් එකේ අත්කින් දැකීම කවදාවත් ආපහු යන්නේ නැද්ද කියමන් නෙවෙයි ඕන තැනකදී. අපි ඒ ඇතින් කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක out of control නෑ ඒවා දැන් කියලා. තේරෙන ගතිය එන්නකොට මට දැනෙන නිරෝධානුපස්සනාව කවදාවත් මගේ කියලා කියන්නත් මේ පැවැත්මේ ප්‍රඥා වයින් වෙන්න ආපහු ඒක ප්‍රඥා දිස්වා සාධුකං අජ්ජුපෙක්කිතා හෝති. අජ්ජුපෙක්කිතා කියලා කියන්නේ ඉතිලියාලි සලකා බලන තන් ගැඹුරින්ම මේක ගැන බලාගෙන ඉන්න පුළුවන්. උපේක්ෂාවෙන් හරි නැත්තම් බලාගෙන ඉන්න පුළුවන්. අජ්ජුපෙක්කන එක ඒක ගැඹුරින් මේ අලියලි බලන්න පුළුවන් වෙනවා. ඉන්සයි චූටි අවස්ථා මග හරවා ගන්න හොඳ නැහැ. ඕනම තැනකදී ඒ කරන දෙයින් එන ඒ හපංකම අප ළඟ තියෙනවා. නැත්තම් විපස්සනාව තුලේ හපංකම තියෙනවා. අපි ඒ හපන්නු කියලා මානේ නෙවෙයි අභිමාන ඇති කර ගන්න උනා දැන් කිය කොන්ෆිඩන්ස් කියලා එක වටේනේ. ඒක තමයි සිද්ධාර්ථයන්ට ඇති උනේ. සිද්ධාර්ථයන්ට ඇති උනේ ඒක තමයි උන්තන ගුරුරුන් දෙදෙනාගෙන් අයින් වෙන්න මටත් ඒක කොන්ෆිඩන්ස් එක තියෙනවා. ඒ ගුරුරුන් දෙදෙනා වහන්සලාට විතරක් නෙවෙයි කියලා හොයාගෙන ගිහිම ඒ ගිහිල්ලා තමයි ඔය දේදා විතක් සූත්‍රයේදී සිද්ධාර්ථයන් ඒක දාල දෙපැත්තට දාවලි කාම විතක්ක, විහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක, ඊට පස්සේ නෙක්ඛම් විතක්ක, මෙත්තා කාව්‍යපාද අවිහිංසා කියන්නේ කරුණාවේ තෝතේ. ඒතර ලොකු වෙහෙසකුත් දැන් නැහැ කියලා ආකිය. ඒකත් ඒ විදේ දායක සූත්‍රයේ තවන ධර්ම කරන් පසුගිය සතියේදී ගෞරවනීය භික්ෂුන් වහන්සේ ඒක යන්තම් විස්තර කළා. මම සම්බුදු සරණ සමා වෙන්න බාලා කළා. කිසිසේත්ම නැහැ කිසිසේත්ම නැහැ. බොහොම පිං අපි තවදුරටත් ඒකත් එකතු කරගෙන මටත් ඇත්තටම සතුටුමයි කියන තවන ඒකාවේදී තවදුරටත් මේක මේ විස්තර වෙන විදිහට මොකද අපින් දැන් මේ ටිකක් තවතුණා වියට එහෙම නැත්නම් ජීවිතයේ යම් 75% ඊට වඩා හෝ අපි කියලා තියෙන නිසා සමහරක් වෙලාවට අපිට හිතෙනවා දැන් අපි බොහොම හොඳයි කියලා. මෙන්න මෙතන බොහොම පරිස්සම් වෙන්න ඕන. මම හිතන්නේ එක දෙයක් මේ කියන්නේ ඉස්සර වෙලා එක දෙයක් තමයි අපි අර හැම වෙලේම මම හිතන්නේ ආපස්සට ගිහිල්ලා බලන ඕන. තමන්ට මේ ගමන යන්න කන්ෆිඩන්ස් එකක් ඇති වෙනවා. මොකද මට ඉස්සර මේවා ආව මම මෙන්න මේ විදියටයි මොහොන දෙන්නේ. මට හරියට තරහ යනවා, මට හරියට කාමයන් වෙනවා. දැන් මට ඒව නැහැ. ඒක එන්න හේතුව ඒක එහෙම වෙන්න හේතුව මම දැන් වයසට ගියපු නිසාද? දැන් උදාහරණයක් විදියට ගත්තොත් මම තරුණ කාලේ තරුණ ගෑනු ළමෙක් දැක්කම පපුව ගිඩි ගිඩි ගාන එක දැම්මට නැත්තේ මට ඒක කරගන්න බෑ කියන මහලු වියේ හෝ කලතුණා වියේ මට දැන් මේ වගේ පොඩි ළමෙක් ඉන්නවා මම මේකට ආදර්ශයේ පිණිස මේ සෝෂල් රෙස්පොන්සිබිලිටි එකක් විදියට මගේ පපුව ගිඩි ගිඩි ගාන්නේ නැද්ද? මම ඇත්තටම ඒ පිළිබඳව මේක දිස්කුණු පෙරක් මේක මෙහෙමයි කියන අවබෝධයෙන් යුතුව මේක අයින් කරනවද කියන එකත් අපි වගකීමෙන් යුතුව දකින්න ඕන. එහෙම නුනොත් එහෙම මට යම් ප්‍රමාණයකට මට හොඳට මතක තියාගන්න අපි හැමෝම නේව සංඥා නා සංඥා යත්නේ ගාවට යනකම් ගිහිල්ලා ආපහු බහුතරය අපාය දිසන් ලෝකෙට යන කට්ටිය. අනේ ඒක නිසා එහෙම එහෙම මෙන්න මේ ලෝක 31 අපි කරක් ගහපු කට්ටිය මම දැන් හොඳයි කියන අවබෝධය මට මේ හොඳයි කියන අවබෝධය මට ඇවිල්ලා තියෙන්නේ මම දැන් හොඳට සතියෙන් ඉන්නවා කියන අවබෝධය ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම මේව ගැන කිව්වොත් ඇත්තටම මේවයි කියන හදීනව වටහාගෙනද එහෙම නැත්නම් මම මේ සංසංවාල යන ගමන ගිහිල්ලා මගේ මහලුභාවය නිසා මගේ නොහැකිභාවය නිසා ඕ මම ලෙඩ වෙලා ඉන්න තත්ත්වේ මම ලෙඩ වෙච්ච වෙලාවට මට කාමක හැඟීම් එන්නේ නැහැ. මොකද මගේ ලෙඩ තමයි මගේ ප්‍රයෝරිටිය වෙන්නේ. මට අර වේදනාව මගේ කාමක හැඟීම් මේකට යටපත් වෙලා ඉන්නේ. අන්න එහෙමද මේක වෙලා තියෙන්නේ නැත්නම් ඇත්ත වශයෙන්ම මේ ධර්මීය අවබෝධ වීම තුලින් මට මේ දේවල් නැති වෙලාද කියන එකත් අර සතිමත් භාවය තුලින් තමන් මම ඉස්සර මෙහෙමයි දැන් මෙහෙමයි මේක වෙලා තියෙන්නේ මගේ මේ මහලු වියට යෑම තුලින්ද එහෙම නැත්නම් ඇත්තටම මේව ගැන අවබෝධයෙන්ද මම මේ අතාරින්නේ කියන එකත් වග බලා ගන්න කියන එකත් මම මතක් කරලා දෙන්න කැමතියි. අපි රොෂාන් මහත්තයට යොමුමුද? රොෂාන් මහත්තයා අපිත් එක්ක යොමු එකතු වෙන්න. පිරුවන් සර්ණයි හැමෝටම සුබ අපේ අද මේ ප්‍රධාන සම්පත්‍ය කියන එක ඇත්තටම මේ බොහොම ලස්සට පැහැදිලි කරන කීප දෙනෙක් කියපින් මටත් ඉතින් ඇත්තටම මටත් දකින්න හම්බෙන්නේ දැන් අපි දැන් මොකක් හරි දෙයක් ගින්නක් දැක්කම අපි කියමු අපේ උදාහරණයක් ගිනි ගන්නවා දැක්කොත් අපි ඒක ආයේ බලන් ඉන්නේ අපිට ඒක ආධිනව ඔක්කොම දන්න නිසා අපි ඒක නිවන්න කටයුතු කරන පක්ෂයකට අපි දැන් ඒ කියන්නේ අපි ඒක දැන් ඒක අපි පොඩි උදාහරණයක් මම කියවලා තියෙන දෙයකින් මම මේ කියන්නේ එතන මේ පොඩි කාලේදී නම් ඕක දැක්කොත් ඕකෙන් පොඩි ආස්වාදයක් ලබන ගතියක් තියෙනවා. නමුත් දැන් අපිට ඒ අපේ කියන මේකෙන් අපිට ඇතිලා තියෙන්නේ අපේ පාටම අපි ඒ ක්‍රියාත්මක වෙනවා අපි දැනගෙන මේක මෙහෙම කරා මේකේ මේ වගේ ආදීනව තියෙනවා. එතකොට මේ ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ගය අපි ගන්නවා. ඒක ගන්න අපිට මේ ඇතිලා තියෙන මේ ශක්තිය ඔක්කොම ඇතිලා තියෙන්නේ නිකම්ම නෙමෙයි මේ මේක ප්‍රායෝගිකව වෙයි දැන් අපි කියපු මේ වගේ හිත දිහා ඒ වගේ බලලා ඒ වගේ කරන්න පුළුවන් ඒකට අපි පත්ලා තියෙන නිසා ඒකත් මේ දැන් මේ සූත්‍රය විදමානන්ද සූත්‍රයේ ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියනවා දැන් ඉතින් මේ කරුණු 10 ලෙඩ වෙලා ඉන්න හාමුදුරන්ට කියන්න කියලා. එතකොට මේකත් ලොකු මේ ඒකට අවශ්‍ය මේව අපේ යන ගමනට අවශ්‍ය දෙයක් බව බොහොම පැහැදිලි වෙනවා. මේ දැන් අපි කියපු උදාහරණ එක ගත්තහම බොහොම පින් හැමෝටම ආගෙන ඉතියද. බොහොම පින් රොෂාන් මහත්තයෝ, මේ මම දිලුක් මහත්තයෝ වෙනද දිලුක් මහත්තයා අපිට කිව්වද වෙන දිලුක් මහත්තයා මන්සන්නයි. මට අද විශේෂයෙන් සඳහන් කරන්නේ මත් නැ බොහෝ කරුණු පැහැදිලි කරන යන මිත්‍රයින්ගෙන් අකිණංග ඇත්තම මේ කාත්මස්තර චිත්‍රරාජපක්ෂ මහත්මයා සඳහන් කළා වගේ ඒ වගේ ප්‍රායෝගිකව වලදී අවිශ්වාසී සතිය පිටවලා එන විතක් විචාර දකින්න තරන්න කිචාවක් නැ ඒ වගේ දේවල්දී ඉවපුනාට පස්සේ තමයි දැනෙන්නේ. හැබැයි අර ටිකක් අර කන්ට්‍රෝල්ඩ් environment එක කියන්නේ අපි හිතමු දැන් අද වගේ දවසක දැන් මේක සිල් අර ගන්නවා. ඒ වගේ කි කලින් ලෑස්ති වෙලා ඒවට අදාළ පරිසරය සකස් කරගෙන ඉන්නකොට ඒ වගේම භාවනාවකදී අපි දැන් අර එතකොට තව උදව්වක් වශයෙන් සම්පූර්ණ කටක් අවතහනකුත් ඒකට යොමු කරගත්තාම අනාගත සතියේ මෙන්න මෙන්න මොකක් හරි වගේ. ඒකට ඒකට මූලිකත්වයේ දීලා අනිත්‍යවට ඉතර අදකත්කමක් නොදී කරන් වගේ හැකියාවක් තියෙනවා. තෙරුවන් සරණයි. බොහොම පිං දිලුක් මහත්තයෝ, මේ මම සත්‍යතුමාට යොමු වෙන්නද දැන් සාමාන්‍යයෙන් අපි හැමෝම මෙතන මට මේ තේරෙන විදිහට එක දැන් එක්කෙනෙක් සතියෙන් ඉන්න බලනවා, එක්කෙනෙක් මෛත්‍රියෙන් ඉන්න බලනවා, එක්කෙනෙක් අනිත්‍ය සංඥාවෙන් ඉන්න බලනවා. නිතරම එකම දෙයක ගැබ් වෙලා එකම දෙයක් කර කර ඉන්න එකම හැන්දෙන් බෙදන්න මම කියන්නේ මේ මම ගන්න උදාහරණයක් විදිහට මම අනිත් කට්ටියගෙන මේ කරන්නේ. તો මට තේරෙන විදිහට මෙහෙම එක සංඥාවකින් දිගටම ඉන්න පුළුවන් හැකියාව දියුණු කිරීමට උත්සාහ ගන්න පිරිසක් ඉන්නවා. ඒ වගේම එනේන අවස්ථාවට සමහර කාලවලට ඒක මෛත්‍රියෙන් දැන් දේශයක් වෙනවා නම් එහෙම ඒව මෛත්‍රියෙන් කාමයක් වෙනවා නම් එතන නිකම්මේ ඒ මාරු කර කර එනේන අවස්ථාවට අදාළ කර්මස්ථානයක හිතද යොදලා සතිමත් වෙලා ඉන්න හැටියක් ඉන්නවා. මෙන්න මේ දෙක ගැන අපි තවදුරටත් මේ ප්‍රහාණ සංඥාවේදී අපි කොහොමද ඒක මාරුවෙන් මාරුවට හෝ ඒ කරන එකම ධර්මතාව තුළින් වැඩිදුරටත් මේක මේ ගෙනියන්නේ කියන එකත් සත්‍යතුමා අනිත් කල්යාණ මිත්‍රයන්ගේ අදහස් විමසන්න මම බලාපොරොත්තු වෙනවා. හැමෝම මේ ගැන අදහස් යොමු කරමුද? අපි මුලින්ම සත්‍යතුමාට යොමු වෙමු. සත්‍යතුමා සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. දැන් එතෙන්දී අර සාම්ප්‍රදායික ක්‍රමයට අපෝ හිතන්න ඉගෙන ගන්න වෙන අපි හැමනම් මේ හිතන්න විතරක් කරුණ කියන්නේ. දැන් අපි දන්නවා සමත පුබ්බංගම විපස්සනා, විපස්සනා පුබ්බංගම, පුබ්බංගම සමත ත්‍රියුගණක් දෙක දෙකෙන්. ඒතර සමත භාවනාවකදී අපි එක අරමුණක සිත තියාගන්න හදනවා, අනිත් නීවරණ අයින් වෙන්න ඉඩාරලා හැමතිස්සෙම නීවරණ වලින් හිත අයින් කරගන්න. ඒ අර ඒ මූල කර්මස්ථානේ කියන්නේ ඒ මූල කර්මස්ථානේ ඒ එක ඉතාලියට මේ අපි එක කරනවා. ඒක කර්මස්ථානේ කරගෙන යනවා. ඉවරයි. එතකොට එහෙම කරන්නත් පුළුවන්. හැබැයි එයින් එන ඒ සත්‍යමත් භාවයේ සා සමාධිමත් භාවයේ නිසා ඇතිවෙන පඤ්ඤාව උදව් වෙනවා අනිත් කෙනේන වෙලාවටත් ඒක දකින්න. ඒකයිද වෙන්නේ. මොකද අර සත්‍ය කියන එක වඩා උපමට්ටම් නිසා සමාධිය කියන එක එතෙන්ට ඈඳිලා එනවා. එතන තමයි ඒ එන අවස්ථාවෙන් ওই වචන අපි සාමාන්‍ය විලාර කියන්නේ ප්‍රායෝගික නොවන කිසිම අවස්ථාවක්. එයා තමන්ගේ දෛනික ජීවිත ව්‍යවහාරයක විද්‍යානුව තමයි ප්‍රායෝගික. අපි හිතමු ඉස්සා සංඥාව කියලා කියන්නේ කෙනෙක් අපි හිතමු සමහරට මාතුලුවන් කෙනෙකු රිද්දවන්ත කියලා හිතලා මං අනිකන්නා ඕවර්ටේක් කරලා හයියෙන් වේගෙන් ගිහලා ඔන්න හොන් එකක් ගහලා පිටතට සිදුවන්නේ හිතෙන්න පුළුවන්. මට ඉස්සරහින් යන එක නම් හිමීට යනවා. ඒ ව්‍යාපාද ස්නාපාදේ තුත්. ඒ ව්‍යාපාදේ පහණ වෙන්න. එතකොට විවාහනේදිත් ඒක සිහිපත් වෙනවා. තමන් අකමැති දිය සිද්ධ වෙමින් පවතින සමහර විට. ඒ එතකොටනේ ව්‍යාපාදේ තමන් දකින්න. එතකොට හැමතිස්සේ මාංගේ අර අද්දකීම කියන එක නැත්තම් අර විදේශණිය anu ඇති වෙන perception එක දේශය කියන්නේ ඒකයි. ඒ දේශේ සංඥාව තියෙනවා. ඒ වින්දනයක් එනවා වින්දන යනවා සංඥාවක් එනවා ඥාන සමනවා ඒ වින්දනයක් ඇති කරගෙන ඒකට තමයි මන් දේශය කියන ඒ සංමාසික ගැටි ඇති කරගන්නේ පටිගේ ඒක දකින්නවා එතකොට ඒ දකින්න තනම් ඒ එන වෙනමලා දකින්ට ලේසි ඒ තමන් කරන ක්‍රමය යනවා තමන් භාවනා කරන්නේ දැන් අපි භාවනා ගුරු බොහෝ විට ප්‍රායෝගිකව ඉන්න දෙන්නේ අපි මේ ධර්ම සාකච්ඡා අතුරට ගන්න භික්ෂුවක් සහ භික්ෂුණ වෙන කෙනෙක්. ඒතකොට ඒ අපිට තේරෙන උන්වහන්සේලා කියන ක්‍රමයේ අනුව මේ කිව්වලු කියලා නෙවෙයි කියන්නේ මේක මෙහෙම වෙනවා කියලා. ඒතකොට එතෙන්දී අර ඒ භික්ෂුණ සම්පතිස්සම කියන්නේ විපස්සනාව මුල් කරගෙන යන්නේ. ඒතකොට ආස්වාස ප්‍රශ්නය අවශ්‍ය බැලීම. ඒක බලනකොට තමන්ට ඊළඟට තේරෙනා මෙන්න එන જાති කියලා. අර අහසේට න බලාකුළුවක්. ඉතින් ඒවා එන එක නතර කරන්න බෑ. නමුත් ඒ එන එක එන දෙයක් හා යන දෙයක් හැටියට ඊට පස්සේ දකින්න පුරුදු වෙනවා. එන දෙයක් සහ යන දෙයක් ඇති දකින්නවා කියන්නේ Nirodha දකින්නවා කියන එක. Samudaya සහ Vaya දකින්නවා කියන එක. ඒ දෙකටම යන්න පුළුවන් වෙන්නේ එතකොට. එතකොට මේ පහාන සංඥාව ද පට්නිසග්ගානුපස්සනාවට එන එක නෙවෙයි. අර දැන් අර අපේ මේ ලිඛිත සලාතන සංයුක්තෙන් එන එක දාලා තියෙන්නේ මේක පහසබ්බා කියලා. එතන පට්නිසග්ගානුපස්සන අර දරකැලි මගේ නෙවෙයි ඒවයින් කරනවා වගේ ගණන් ගන්න එපා කියනවා වගේ පංච පාදාන කන්දයින් කරන්න කියන උකගේ එන පටිනිස්සක් ගානුපස්සනාව නෙවෙයි මෙතන සංඥාවක් ඇති කරගන්න පහන සංඥාව. ඒ සංඥාවක් කියන්නේ එතෙන්ට ඔළුවට සිග්නල් එකක් දෙනවා. අහා මෙන්න එනවා මට මේක කරන්න පුළුවන් දැන්. අර නිරෝධ සංඥා කියන්නේ දැන් මහා සාතන් වහන්සේ සහ අනාගාමී සමහර ඒ උත්තරමෝ නිරෝධ සමාපත්තියට යනකොටත් යන්නේ සංඥාවෙන්. ඒක සංඥාවෙන් වේදිතයි. සංඥා වේදනා දෙක නැති කරනවා කියන කතාවට සමහර අර්ථකථන දුන්නත් ඒකත් එහෙමම තිබිච්චාවේ සංඥා වේදිතයි. ඒ නිරෝධ සමාපත් සිය ගැන සංඥාවක් විතරයි අවේදිත සුඛයක් කියලා සංඥාවක් විතර ඇති කර ගන්න පුළුවන්. ඒ වගේ සංඥා කියලා කියන්නේ perception එකක්. ඒක ලකුණු දෙයක් නෙවෙයි වචනාර්ථ වශයෙන් බැලුවාම. එතකොට දැන් අර විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකී අනබද සංඥා කියලා කියන්නේ අර තියෙන හැමතිස්සෙම තියෙන අපට හුවෙලා තියෙන ගොරෝසු දුක් පැත්තට වැඩිපුර නැඹුරු කරන ඒ සිග්නල්, ඒ සංඥා, ඒව වෙනුවට මෙයා ඇති කර ගන්නවා. ඒ ඇති කර ගැනීම පහසුකම් තියෙන නිසා තමයි බුදුහාමුදුරුවෝ ඇති කරගන්න මේ ක්‍රම තියෙනවා. ඒ ක්‍රම තමයි විශේෂයෙන්ම නිරෝධ වර්ගයේදී උන්වහන්සේ දේශනා කරන්නේ මේ ටික සත්ත බුද්ධංගත් එක්ක මිශ්‍ර කරලා. පහාන සංඥා සහගතං සත් සම්බුද්ධංගම් භාවි. ඒ කියන්නේ මම මේ පහාන සංඥාව ඇතිව අද සත් සම්බුද්ධංගය වඩනවා. මේකට එන්න දෙන්නේ නැහැ. හරි විතක්ක දේදා විතක් විතක්ක සංධානයේ විතක්ක සංධානයේ කියන්නේ කියන ක්‍රමනේ තියෙන්නේ. එපමණ වෙ මෙතෙන් දෙන්නේ. මෙතෙන්දී බෙදලා බලනවා. දේදා විතක්කේ බල සිද්ධාර්ථ ඒ කැලේ ඉඳලා. ඉතින් එයාට ආපු හැටි. දැන් හිතෙන්න පුළුවන් මාලිගාවකුත් දාක් මුදාපු එක්කෙනාටත් මොනවානම් ආවා. මේව ආව නේද කියලා. ඉතින් අතත් එන්නේ නැති. අමා කොහොම හරි ලේසි නෑ ඒක අයින් කරගන්න. ඉතින් සියුම් සියුම් જાති. තාපෝ යන්නේ හිතෙන්ද. ඒවත් මට අයිති නැති දේවල් කි මන් දන්නේ කොහොමද ඒවා ගැන. ඉතින් කොහොම හරි එක එක දෙනවා. එතකොට ඒ දෙපැත්තට දාලා බැලුවා. මේවම ඇති කරගන්න උනේ. ඒතුළු ලොකු වෙහසක් ඇති උනායි. ඒ නිසා තමයි සමාධිය අවශ්‍ය වෙන්නේ. පීති සම්බොජ්ජං ගත්ත කියන්න වෙන්නේ එතකොට. පස්සද්ධිය ඕන වෙන්නේ එතකොට. මේ කෙරෙන්නා හැබැයි වචනාර්ථ වශයෙන් මේ කියන්න ඕනේ. තමන් භාවනා සඳහා තෝරාගත් යුතුතුම ඉන්නවා නම් ඒ ඇත්තන්ට පමණක් කියන්න ඕන જાතියි. මේ සමහරවිට එක්ක පොර බදන්නම හොඳ නැහැ. මේක පහන ප්‍රධාන ඉතරයි. පොර වැදුවොත් ඒක එන්න හදනවා. ඒක මන්තාටික වෙලාවක් ගන්න මේක කතන්දරයකුත් මතක් වෙන හින්දා සමාවෙන්න මේ භාවනා ගුරුතුමෙක් කියලා මේ එතුමා හැමතිස්සෙම කියනවා මේක දිහා බලන්න මේක දිහා බලන්න කිසිම දෙයක් අයින් කරන්න හදන්න එපා දිහා බලන්න බැලුවහම මේක වේගයේ සැර බාලල යනවා සතියෙන් දකින්න උදාහරණයක් කිව්වා දැන් කවුරු හරි කෙනෙක් කඩපතෙන් මූණ බල බල ඉන්න එක එක විදිහට මූණ හරවව මේ කවුරු හරි බලාගෙන බැලුවොත් එහෙම යනතර වෙනවා කියලා. අපි දුන්න නානකාඹේ ඉන්නවා කියලා කඩපතෙන් බල බල මොනවා කර තමන් තේනොත් එම් කවුරු දොරෙහිලින් බලනවා කියලා බලන්නේ නැන්නේ. මේ තමන් අතර එනවා. අන්න ඒ වගේ මේ සතිය විසින් ඒගුරුතුමා කියන්නේ සතිය විසින් මේක දිහා බලනකොට ඒක නතර වෙන ගැටියක් තියෙනවා. වර්තමානයේ හැටි කියනවා නම් දැන් බේස්මන්ට් එක හරි කුටි එක හරි බීයෝ කරපොත දඟල දඟල ඉන්නවා ටෝච් එකක් ගහලා බැලුවහම ඒකට අයින් වෙනවා. අන්න ඒ වගේ දෙයක් වෙන්න පටන් ගන්නවා. මේ සතිය ආලෝකයේ කියන එක වැදගත්. ඉතින් අර තර්ක කරන කෙනෙක් කිව්වා ඒ හතේම ප්‍රසිද්ධ තර්ක විශේෂඥයෙක් එතුමා හම්බෙන්නේ ගියා මහාචාර්යවරේ. ඒක ඇත්ත කතාවක් අතීතයේ සිද්ධ වෙච්ච මේ අවුරුදු 500කට 500කුත් නෑ මං හිතන ඔච්චර වෙන්නේ. එතකොට ඒ ගුරු එතුමාත් එක්ක මම ගොඩක් වෙලාවට වාද කළා. එයා තුන් භාවනා කරන්න තාම මම ප්‍රතිසිරුතුමෙක් කිව්වා. එතකොට ඒ ගුරුතුමා කිව්වා එහෙනම් ඔයාට ඕන නම් ඔයා ගිනෝන මහත්තයා ගැන හිතන්න. ඔයාට ඕන නම් දරුවෝ ගැන හිතන්න. ඔයාට ඕන නම් තාක්ෂ ශාස්ත්‍රය ගැන හිතන්න. ඔයාට ඕන නම් මිනිසු මරන්න ඕන කියලා ඒකත් කමන්න හිතන්න. ඕන යා ඔයාට හිතන්න සතුන් මරන්න හිතනවා කතු මරන්න හිතනවා කියලා හිතන්න ඒකත් හිතුවා ඕන එක හිතුවා. හැබැයි ඔයා වඳුරු ගැන හිතන් දෙපා මේ සත්‍ය ඇතුළත කියලා එයාට දුන්නා ඇතුළේ කුටියක් තියයක් භාවනා කරන්න ටිකක් ඈත කුටියක් දුන්නා. ඒත් ඕන දෙයක් හිතන්ට වඳුරු ගැන විතරක් හිතන්න. මම හිතාගත්තා ඕකත් ලොකු දෙයක්. මම කවදාවත් වඳුරු ගැන හිතලා නැහැ නේ කියලා. ඕක මොකද දැක්කද තමුන්නාන්සල ඕවද මේ ගන්නන් ලෝකෙට කියලා තින් ගියා. ඉතින් කියන්නේ ඕන දෙයක් හිතා කතාම විතර්ක ගන්න බය හිත ඕන එකක් හිතන්න වඳුරගෙන. මේ පහුවෙදායි කතන්දරයට එයා කියන්නේ කෑ ගහගෙන පන්සල් දුරින සබළු වඳුර ගොඩක් කියන බේර ගන්න දෙතියි. මොකද දැන් අර ඉපයි කියනකොට ඒ කොටගෙන මේ හිතට මැවිලා පේන්න පටන් ගත්ත වඳුරු. ඒක හොඳ දෙයක් ඒ කතන්දරෙන් කියන්නේ. ඒ වගේ මේ සමහර ඒවා අපිට එන්න දෙන්න මේක නම් එන්න දෙන්නේ නැහැ කියලා හිතන්න බෑ ඒක පාට. ඒම එන්නේ නැතු. ඒ නිසා එන ලාට එන කිව් වගේ සමහර අයට පුළුවන් හැකියාව තියෙන එන වෙලාවට ඒක දකින්න. අපි කියන්නේ ප්‍රායෝගික කියලා කියන්නේ ඒකයි. ඒ කියන වෙලාවට එන එක දක්ටික දක් කන්ට්‍රෝල් කරන්න හදනව නෙවෙයි දැන්. නමුත් Tamanට හැකියාව තියෙනවා මේක නතර කරන්න පුළුවන් හැකියාවක් මනස තුලේ තියෙනවා. අර සතිය අතර දොර හිලෙන් බැලුවා වගේ කවුරු හරි මුණ හදා හදා ඉන්නකොට ඔක්කොම නතර වෙනවා වගේ. අවස් මේක නතර වෙලා යනවා. ඒක එක්කම Taman දකින්න ඕන හැබැයි Taman කොයි පාරේ Taman යන්නේ. ඉතින් භාවනා ගුරුතුමා මහාචාර්යතුමාට කිව්වා වගේ මම ඕරුම කියනවා මේ තාත්වගෙන හිතන් දෙපා කියලා බුදු සරණයි. බොහෝ පින් සත්‍යත්ම මේ ජයන්තමහේ යොමුම් කරලා තියෙනවා මේ අනභාවං ගමේති කියන එක තවදුරටත් පොඩ්ඩක් විස්තර කරලා දෙන්න කියලා සත්‍යත්මා අපිට අනුකම්පාවෙන් ඒක පැහැදිලි කරලා දෙන්න සම්මා අනභාව එතෙන්දී දැන් භාෂාත්මක භාෂාමය ප්‍රශ්නයක් තියෙනවා. අනභාව කියන එක තමයි අභාව කියන එක එතෙන්දී පාවචන වචනේ. භාව අනභාව දෙකම සමාන වශයෙන් සිනුම් හැටියට ගන්න වෙනවා. මාතේ වචනේ කියන හෙව්වා මීට කලින් දවසේ. අභාවයන් වහ කියලා කියන්නේ අභාව પ્રાપ્ત වෙනවා කියන්නේ. කාට අන්නේ එකයි අභව මැරෙනවා කියන්නේ. ඉතින් ඒ ඇටි වෙච්ච එක දැන් විතර්කයක් බලන්නකොට ඇටි වෙන ඒක නැති වෙනවා නැති පැත්තට දාලා හරින. ටර්න් ඔෆ් කරනවා කියන එක. ස්විච් ඔෆ් ස්විච් එක නතර කරනවා. බල්බ් එක පාත්තුල තියන ඒක අනභාවයට යනවා කියන්නේ එතකොට අභාවයට යවනවා කියන්නේ නැති නැරේට පත් කරනවා ඒ තියෙන தත්ත්වේ නැති බවට පත් කරනවා. තම විතක්කයක් වෙන සංඥාවක් වෙනවා කියද්දී අපි හිතමු මේ වෙලාවේ අපි හිතමු දැන් අපි උදාහරණ ගමු දැන් මගේ මං දකුණු අත අරගෙන දැන් මහපතන්ගේ ලයි දබරගිල්ලයි මන් අධිගැලලා තියෙන ඔන්න මැද තියෙනවා අපි කියන්නේ මොකද්ද මන් දන්නේ ඉතින් දේවක් කියලා කියන්නේ මොකද්ද මතකගෙන ඒ දෙක අතරේ තියෙන ඔන්න මන් එතෙන්න මගේ දකුණින් කිල්ලේ මහපටිගිල්ල මේ දබ මොකද්ද ඉන්ඩෙක්ස් ෆින්ගර් එක තියෙන දබරගිල්ල තියෙන ඔන්න මන් දැන් එක තියෙනවා කියලා ඔන්න මන් මට දැන් තේරෙනවා එතන ස්පර්ශය. ඔන්න මන් දැන් ටිකක් තදට එතන මන් අපි හිතමු කහන්ලන් කනත්ත නියපොත්තෙන් මන් තද කරලා මගේ ඔළුවනේ කියන්නේ දැන් මේක කරන්න කියලා. ඔන්න දැන් කියනවා ඔළුව කියන එක කරන්න කියලා. ඔන්න දැන් මන් අර දකුණු අතේ ගිහින් අර පිට අත්ල උඩ මම එහෙම දානවා. මන් දැන් සිංහල භාෂාවෙන් අපිට කියන්න පුළුවන් මන් ඒක අහනවා කියලා. කර්ෂකර්ම මොන හරි මට කියන්න පුළුවන්ද? එතකොට බලන්න ඔළුව තමයි මේක කියන්නේ. ඔළුව කිව්වහම ඒ මනෝ මේක දැන් මනෝ අර්ථසහන දුන්නහම ඇඟිල්ලට ඇවිල්ලා කාය පොට්ටබ්බයක් මම ඒක කරන වෙනවා. ඔන්න දැන් මම එතන ඒක මම ඒක තහනවා. ඉතින් ස්පර්ශයේ එක මට වින්දනයක් එනවා. දැන් ඔන්න මම ඇඟිල්ල ගත්ත ඉතිල ස්පර්ශය නැහැ. ඔන්න මම මේ පොත් සැතැඟිල්ල තියෙන ඔන්න දැන් මං කහනවා දැන් එතන. ඔන්න මට දැන් ඇති වෙනවා ඒ දැන් මේ මම කියන තහන තරක් නැති නිසා තෙන් දෙතම් පොඩි මසාජින් එකක් විතර ඒ ප්ලසන් ෆීලින් එක තියෙනවා. අපි හිතමු ඒ එතකොට සුඛ වේදනාවක් මට තියෙනවා. දැන් ඒ සුඛ වේදනාව මනස විසින් හඳුනා ගන්න. හඳුනාගෙන මට කියනවා මෙහෙම කළොත් මෙහෙ වෙනවා කියලා. දැන් ඒකට මොලේ ටේක ගිහිල්ලා මොලෙන් ආපු මට ප්‍රතිචාරයක් දෙන මේක කරන්න කියලා. එහෙනම් ඒක දිගට කරන්න අර හිතලා කරනවටත් වඩා දැන් අර වින්දනයේට ලුම් කරමින් ඒක කරනවා. සබ්බේ ධම්මා වේදනාම සමෝසරණා කියන කේදී වගේ තොට ඔය කාම විතක්කෝ ඒ විහිං ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්ක එන බව මට තේරෙන්නේ මට ඇතිවෙන වින්දනය. වින්දනය තමයි කෙලවර කියන්නේ. එතකොට දැන් අර මගේ ඔළුවෙන් ආපු පිනිපිඩය මට දාලා එකපාරට අත ගන්න කිව්වොත් මං ඇඟිල්ල මගේ පිටරත්ලෙන් ඉස්සුවද? එතකොට අර තිබිච්ච ස්පර්ශයයි වින්දනයයි ඒ පිළිබඳ මොලේ දුන සංඥායි ඔක්කොම දැන් අනභාවයට ගිහිල්ලා. ඒ අනභාව කියන එක අපිට තේරුම් ගන්න හොඳ වචෙන් තමයි අස්භාව කියන එක. ඉවරයක්ලා තියෙන. නිවිලා ගිහිල්ලා. ආවර බල ගිල් සම්මුති වල ගිල් නැත් බවට පත් ලාභාවකී වේක නැති බවට පත් වෙලාදී. එතකොට අර නැති බවට පත් කරන්න මට පුළුවන් වෙන්නේ සතියේ යදුවම්. හැබැයි මෙතෙන් මේක ප්‍රධානයක් ඇටියට තියෙන පහන සංඥාව ප්‍රධානයක් ඇටියට තියෙන පහන ප්‍රධාන අර සම්මා ප්‍රධාන වලින් තියෙන එක. චන්දං ජනේති වායමිති විරියං ආරබති චිත්තං පග්ගන්නාති පදහති කියන පහනයි අන්නේ ඒකෙ ඉන්නේ. චන්දං ජනේති මට ඌමනාව ඉස්සලා ඇති කරගන්න ඕන. ඒ පහනේදී ඇති වෙන්නේ ඒකයි ප්‍රධානයේදී. ප්‍රධාන කියන්නේ උත්සාහය කියන එකනේ. ප්‍රධාන වීර්යය කියලා කියන්නේ ඒකයි. එතකොට අනභාවයට යනවා කියලා කියන්නේ අනභාවං ගමේති නැති තත්වයට යවනවායි. ඒක නිකන් ඩබල් නෙගටිව් වගේ ඒක ඇවිල්ලා තියෙන්නේ හැබැයි. නමුත් ඒක වෙන්නේ එක. නැති තත්වයට යනවා කියලා මට තේරෙන්නේ උපාදේ තේරුණාම. සුකරනා මට මේක නැති ඒ හපංකමත් මට පුළුවන් කියන හපංකම එනවා කියලා මේක තේරුනේ එහෙමයි මට මේ බොහොම පිං මේ සූත්‍රය ගැන කියලා දුන්නාට. ඒ කියන්නේ හිතනකොට ඒ කියන්නේ කරනකොට තේරුනේ මට මේක නතර කරන්න පුළුවන් නේද කියලා. ඒත් මට කියන එක නෙවෙයි මේ සතිය විසින් බැලුවාම අනභාවයට යනවා. උපන්නං කාමිතක නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනුභවං ගපිති. අනුභවයට යවනවා යනවා කියන දෙකම ගන්න පුළුවන්. ගමේති කියන හැබැයි යවනවා කියන අදහතම මා විසින් කරුන් ලබන දෙයක් ඇටියෙට කියන්නේ සම්බුදු සරණ බොහොම පිං සතියේ තමයි බොහොම. ඔව් තව කාට හරි මන්නම් නොකිය තව ප්‍රශ්නකින් හෝ අදහසකින් අපිට එකතු වෙන්න පුළුවන්. තව විනාඩි 20 ක විතර කාලයක් තියෙනවා. නමුත් පෙරවන් සරණයි සත්‍ය දීතුමා මාධ්‍ය මහත්මයාට සිල් දෙනාටම මට මේ අදහස ටික දවසකින් ඉඳලා ඇති වුණා. මම ගිය අවුරුද්දේ නඩේෂියා රටේ භාවනා මධ්‍යස්ථානයක සිටිය ටික දවසක් ඒ ස්ථානය රමණීයයි. ලෑන්ඩ්ස්කේප් කරලා තියෙන විදිය හරිම දැකුම් කලුයි. අපි මේ පෝය දවසට රෑට සහ ඉරිදරයට යනවා බුද්ධ වන්දනාවට අටහමාරට. එතකොට ඒ වෙලාව කළුවරයි. හඳ පූර්ණ හඳ පායපු ලස්සන රාත්‍රියක්. ඒ මේ චෛත්‍ය රඟට යන්න තියෙන පාර දෙපැත්තේ අති රමණීය විදිහට ගස් හිටවල තියෙනවා. හරීම දැකුම් කළුයි, ප්‍රිය ජනකයි, ඉතාමත් රමණීයයි. ඉතින් අර හඳ පායලා ඇවිදිනකොට පිටිපස්සෙන් හඳ පායලා තියෙන ලස්සන දර්ශනයත් මේ ගස් අතරතුරින් යනකොට දැනෙන සුව සිතිවිල්ල. එතන බුද්ධ වන්දනාවට පිළියෙල කරලා තියෙන බුද්ධ මන්දිරයේ තියෙන දර්ශනය ලස්සනට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මල් පහන් පූජා කරලා තියෙන ඒ රමණීය දර්ශනයක් හිතෙන් ලැබෙනකොට දැනටත් ඉතා මුදුම ප්‍රසන්න හැඟීමක් තමයි හිතේ ඇති වෙන්නේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් අපි එතන හැමදාම ඉන්න බෑ. ඉතින් දැන් මම ඉන්නේ ගෙදරනේ. හිතනවා මගේ වත්තේ තියෙන මල් පැල ඉතින් මගේ ඇසට ප්‍රිය කරන විදිහට ලස්සනට හිතවල වත්ත ලස්සනට තියාගෙන ඉන්න කැමැත්තක් මට ඇති වෙනවා. දැන් ඊයේ දවස මෙහෙට වර්ෂාව තිබුණා. ඊයේ පෙරේද සාමාන්‍ය මෙහෙට වර්ෂාව අඩුයි. ඉතින් හොඳට වැහැලා අද උදේ ලස්සනට ඉපායලා බොහොම සුන්දර උදේ දවසක් අද මම වත්තේ අපේ ටික වත්ත ලොකුයි. මේ වත්තේ ටිකක් ඇවිදලා මේ හරිම සන්තෝෂෙන් මම ඊයේ පන්සල් ගියා. පන්සල් ගිහිල්ලා සිල් සමාදන් වෙලා ඇවිල්ලා අද දේකින් පවාරණය කරලා එළියට බැලලා ලස්සන සුන්දර දේහුන් දෙන්නේ ඉර පායලා ලස්සනට තියෙන ඒ සිතිවිල්ලත් ඇතුළ තමයි මේ ධර්ම දේශනාව අහන්න වාඩින්නේ. ඉතින් මට නැගී තියෙන ප්‍රශ්නය දැන් මගේ ගෙදරත් ලස්සනට ඒ වගේ මල් පැල ඉඳවන්න මට ආසාව කැපක් තියෙනවා. හැබැයි ඉතින් මම දන්නවා මල් ගස්වල මල් බැරිලා යනවා. ඒ අනිත් ඒවත් දන්නවා මම. නමුත් මම මගේ හිත කැමති මේ වත්ත ලස්සනට තියාගන්න. ඉතින් ඔය ඕක ටිකක් මට දැන් පැටලි සහගතයි. මම ඇත්තටම මේ පොඩි කාමකන්දරයකට අහු වෙලා අද කියන එක. අන්න ඒකට පිළිතුරක් දෙන්න මෙන්න ඔබතුමාලගෙන් ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණ සිල දෙනාටම අද ගොඩක් අය ගොඩක් දුරට ධර්ම කරුණු පැහැදිලි කරා. අපි සිල දෙනාටම මේ හැම දෙයක්ම බොහෝ දුරට ඕනාත්වයේ කියලා හිතනවා. අනාගතයේ අපේ භාවනා තුළිනුත් අපිට ජීවත්ම ජීවධාරණේ භාවනා තුළ උපයෝග කරගැනීම සඳහා මම බොහෝ වෙලාවට මම තියෙන මනේ මම හුඟා දුරට හෙව්වා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුළින්ම කොහොම හරි ගිහිල්ලා මේ සංසාරයෙන් මිදෙන විදිහ හොයලා බලන්න පුළුවන්ද කියන. ඉතින් ඊට පස්සේ මට මේක තේරුණා මම මේක බොහොම කියන්නේ දුකක් දිගලා වගේ හිතට මේක අනිත්‍ය දුක්ඛනා කියලා නල දකින රූපයක්. ඒ තුලින් මම හිතනවා මේක කියලා. එතකොට ඊට පස්සේ මට තුන් හරස් කරගත්තා. ඒ එළියේ තියෙන දෙයක් නෙමෙයි මගේ ඇතුලේ තියෙන දේ මම නැති කරගන්න ඕන. එතකොට ඒ තුලින් මම නැති කරගත්තා මේ මම දකින දේ හැමතයක්ම මගේ සංඥා විපල්යාස තුලින් ඇතුල්ලා තියෙන මේ විකාරම ප්‍රපංච ගොඩක් අත් තමයි තියෙන්නේ. ඒ නිසා ඇති වෙන ජවන් සිත් වලින් අපි සංසාරයක් හදර ගන්නවා කියලා. ඉතින් මෙතන හැම දෙයකම අපි නොඇලී සංසාරේ ඒ හැම දෙයක්ම ප්‍රතික්ෂේප නොකර ජීවත් වීමයි අපිට මධ්‍යතමතාවදී යන්න ඕනේ. මම මෙතනේ මහත්මී කියපු විදිහට දැන් මෙතනට මම පොඩි උදාහරණයක් ගෙනගෙන බුදුරජාණන් වහන්සේ ගාඨාව සක්කපන්න සූත්‍රයේදී පංචසික ගාන්ධාරයන් බොහොම ලස්සනට කිව්වේ. එයාගේ අර සූර්ය වච්චසාගේ සංසාරගාවගේ ගැන හිත ගිය දේවල් ගැන බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපිටිනේ මේ මෙතන දෙන්න එපා කියලා කිව්වෙත් නෑ. මෙහෙන් යන්න කියලා එතන බුදුරජාණන් වහන්සේ ඒ හැමදේම හවන් දීගෙන ඉඳලා ඊට පස්සේ ඔබ ගායනා කරපු විදියයි ගායනයට වීණා වාදනය කරපු විදියයි ඒකේ තුමාකාර ඒක මේ කස්මාවනේ බුදුරජාණන් වහන්සේ එතනින් එහාට ගියේ නැහැ. ඉතින් අපිට මේක පෙරවරු විචුණුත් එහෙම තිබිලා තියෙන බුදුරජාණන් වහන්සේ නමකට දවසක් එක තරුණෙක් මාලයක් පූජා කළා. ඒ මාලයක් පූජා කරන බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කළා නේ. මාලය පූජා කරපු පුද්ගලයා වල මේ අරහත්ත්වයට පත්ලා තිනවා මේ ගෞතම බුදුරජාණන් වහන්සේ වගේ තමයි මට මතක නෑ හරියටම කොහොමද එයා මාර්ගඵල ලබලා කියලා කියන්නේ. ඒ වගේම තමයි අර ජෝතිය කියන සිතානු පෙරබුදුවරයෙක්ට විශාල මාණික්කයක් පූජා කළ තිනවා කකුල ගාව තියන්නේ. එතකොට කකුල ගාව තියෙන ඒ මාණික්කේ දිලිසෙනවලු සෑහෙන පරිධිකට. එතකොට එතන බලන් ඉඳි බුදුරජාණන් වහන්සේ බලන් ඉඳි ඒ ජෝතිය සිතානු බලන් ඉඳි ඒ බමුණෙක් කියලා මාණික්කේ අරන් ගිහිල්ලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මුකුත් කියලා නැහැ මේ පුද්ගලයා මුකුත් කියලා. මේ ජෝතිය සිතානු වෙන ඉතිරික් කියලා නැහැ. ඉතින් ඒ කියන්නේ කිසි දෙයකට තිබ්බට ඒක පරිහරණය කරාට ඒව මේ වුණාට ප්‍රශ්නයක් නැහැ. අපි ඇලි නොකලී අපි සංසාරේ මේ යන මාර්ගයේද අපි කොහොමද මේකට යන්නේ කියලා. දැන් කෑමක් වුණත් කනකොට අපි ඒක කනවන එක රසයි කියලා හිතේට අරගෙන තමයි අපි කන්නේ. ඒ වුණාට අපි ඒකට නොඇලි ඒ කෑම ගන්න ඕනේ. ඉතින් යම් කෑමක් කණ්ඩුමනාවක් කරනනම් අපිට ඒක ගැන හිත හිතෙන්න එක කණ්ඩු. කාල වතුර ටික බිඳන් පස්සේ ඊට පස්සේ ඒක ගැන රසයක් එන්නේ. ඉතින් ඒ විදිහට අපි හිතලා අපිට ප්‍රපංච මේ කියන්නේ සංසාර හැමදෙස්සම ඔය හිතන්නේ නැති වෙන්නේ ඒ තැනදී දිත්තේ දැක්කමත් සම්බන්ධිත කියන වගේ එතනම තියලා අපිට යන්න පුළුවන් නම් අර ලයිට් කනුවක් පව කරගෙන ඉස්සරහට යනවා වගේ. එතකොට අපි බොහෝ දුරට ඉස්සරහට යනවා කියලා මට හිතෙනවා. තෙරුවන් සරණයි සෙල් දෙනාට. ඒ පින් ඒ කල්යාණ මිතුරිය අහපු එක ගැන උත්තරයක්ම නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ අත්ගේම ආනිසංස කියනකොට අනිත්‍යගේ සිත් ප්‍රසන්න වෙනවා තමන්ගේ සිත් ප්‍රසන්න වෙනවා කියලා. ඒව හොඳ දේවල් කියලා. ඒ වගේම යමක් ලස්සන කරනකොට ඒක පුළුවන් සාන්ති දේවකී වගේ මුළු විශ්වයේ ඉන්න බුද්ධ බෝධිසත්වරයන්ට පූජාවක් වේවා. තමන් අපි හිතමු අතුගානෝ කියලා. ඒ අතුගෑම තමන්ටත් පිළිසිදී ඒ බාහිර පිරිසුදුකම අභ්‍යන්තර පිරිසුදුකමටත් උදව් වෙනවා. දැන් ඔය ආචාන්චා පළමු වැඩ සිටි තැන වත්පානන චක්‍රවල ඒ හැමෝටම දවස පුරා පැය 24 වැඩ කරන්න තියෙනවා. ටිකක්වත් පොඩි අයටවත් කාටවත් නිකන් ඉන්න දෙන්නේ නැහැ. අතු ගන්න ඕන උදේ ඇගිරලා අතු ගන්න ඕන ඊට පස්සේ පින්ඳ පාතයන් තෝන හැතම පහක් හයක් ඒ ඇවිල්ලා තමන් ඒ පාත්‍ර ඒව හොදන ඒවා තමන්ගේ පිංගං කෝප හොදනවා කරනවා නානකාර හොදනවා ඊට පස්සේ පඬු ඒවුන් කරන්ට පිළිතර පලනවා බැලුවාම යත්තන්ට වාඩි වෙලා භාවනා කරන්න වෙලාවක් නැහැ සාමාන්‍ය යත්තන්ට ඒක ආචාචා ඒ වන්දිනේ මහොත්මයන් ඒ විදිහට කුරුදු කෙරේ මොකද ඒ කටයුත්ත කරන එක අර පංච නීවරණ අයින් කරන්ට උදව් කරනවා කියලා. ඒ වගේ අපිට කරන්න පුළුවන් සමහර ඒවා පාරමිතාවක් හැටියට කරන්න පුළුවන් නේද? අර තියෙන අර cleanliness, cleanliness to godliness කියලා ඒ වගේ. එතකොට ඒ හැම තිස්සෙම එකට එනකොට ඒක කරන්නේ ගහ ඒ දහක ආදරෙන් කතා කරන්නා ඉන්නවා. දමන් දන්න සමහර ඇත්තු ඉන්නවා. ඒ වසන්ත කාලේ මල් හිටවන්නේ බුදුහාන් පූජා කරන්න කියලා. ඒ කැමේ සිත් තියෙනවා. නමුත් බුදුහාන් පූජා කරන්න තමයි වැඩිපුරම මල් හරන්නේ. මල් ලස්සන තාත. ඒක මෙල්ල යන බව දැන දැනෙනවා. අර මොනවාද අපි දෙගෙන පහන සංඥාවක තම තමන්ට තේරෙනවා මෙන්න ගහිනවා මෙගන්න මෙල්ල යනවා. වතුර දාන්න තියෙන ලස්සන ගහකට අපි කටට ඒක මෙල්ල යනවා. ආහාර රූප නැහැ ඒකට. ඒ තමන් දකින්න ක්‍රමයට දකින්න පුළුවන්. ලස්සන තින්න තරමට හොඳයි. මොකද අනිත් අය කැමති ඒකට. හැබැයි ඒක තමන් දකින්න කුසල චිත්තෙන් අකුසල චිත්තෙන් දෙකලා. අනිත් අයට පේන්නද අපේ වත්ත වැඩට වඩා හොඳයි කියලා කම්පිටිෂන් එක දෙන්න නෙවෙයි. ඒකේ චරිතානුවත් ඒක සිද්ධ වෙනවා. විදේශ චරිතේ නැත්තන්ට හැමතිස්සම ලස්සන දෙන්ටි කියලා කියන්නේ ඒකයි. ගැටෙන්නේ නැති වෙන්න පුළුවන් එතකොට. ඒ ලස්සන දෙන්නේ කොහොමද දෙයක්. දැන් වර්තමානයේ සමහර ගුරුවරු හිටියා බෞද්ධ නොවන ඇත්තොත් හිටියා සමහර අය ඒ පුරුද්දට අනුව දැන් ඒ බොත්තමක් හරි ඒ තමන් අඳින ඇඳුමේ හරි බොත්තමක් හරි හරියට නැත්නම් එයා කියන්නේ ඒක ඩිසෝඩර් කියලා කියලා අඳින්නේ නැහැ යා ඒක. කවදාත් ඒක තරහ නැහැ. නමුත් සමහර අය ඉන්නවා ඒවා කිසිම දෙයක් ගණන් ගන්න. ශරීරයට මොකද වෙන්නේ කියලා හිතන්නේ නැති කට්ටියකුත් තියෙනවා. සමහර අය ඉන්න හැම දෙයක්ම අකුරට තියෙන්න ඕන. සතු පාට මල් හදනවා සතු පාට මල් එතන තියෙන්න ඕන. මේ පැත්තේ කහ පාට මේ පැත්තේ දම් පාට මල් පාට විදිහට පිළිවෙලක් තියෙනවා. සමහර එකක්වත් ගණන් ගන්න රෝස මල් තිබුණත් ඉලුක් හැදුනත් දෙකම එක විදිහට දකින්න ඇත්තොත් තියෙනවා. ඒ අර පුරු සසල පුරුද්දත් එක්ක එන මානසික මට්ටම් තියෙනවා. ඔය ඉන්දියාවේ හිටියා ඇය දැන් ඉන්නා දන්න මේ බොහොම උතුම් කාන්තාවක් මේ විමලා ඨකර් කියලා බොහොම උතුම් දේශනා කරන අනගාරික උත්තමාවියක්. ඇයට හැම එකක්ම පිළිවෙලක් තියෙනවා. ඒ වාඩි වෙන්නත් පිළිවෙලක්. ඇඳුම් අඳින්නත් පිළිවෙල. බාහනසෙත් පිළිවෙල තියෙනවා. එයා හැමතිස්සෙම කියන්නේ බාහිර තියෙන ඒ ක්‍රමික භාවය ඇතුළට යනවා කියලා. ඒ ඇත්තගේ දේශනයක් අහන්න ගිය මගේ කල්යාණ මිත්‍ර ගුරුතුමෙක් හිටියා. එයා ඒකේ සම්පූර්ණ පොලා ඔපොසිට් අන්තිමට අනිත් පැත්ත. එයා දත්මදින් තමහට ගෝලයා කියනதோ දත්මදින් නැන්ද කිදු උරුසු ගේන්න දෙත්. ඒ වගේ තමයි. හැබැයි දෙන්න අර ඒ දෙන්නම සමාන වර්ධිත කරුණාවෙන් මෛත්‍රියෙන් විරාගයෙන් පිරිපුන්. ඉතින් ඒ නිසා ඒක කරන්නදී අගේ කරන්ට. ඉතින් අනිද්දා හිතන්න මේක මේ විශ්වයේ ඉන්න බුද්ධ බෝධිසත්වරුන්ට මේ මල් පූජා කරලා කියලා. ඒ හැදෙන ගහේ මල් ටිකක් හරි ගෙනත් යන්න බුදුහාන්. ගහේ තියෙනවට වඩා ඉක්මනින් පරවේ. නමුත් ඒ බුදුහාමුදුරුත් එක්ක කනෙක්ට් වෙන්න පුළුවන්. විහිින් ඉස්සර පස්සේනේ විහිින් ගුගියා විහිින් කොට හිතන්නේ අපරාධ වීටි ගහක දානවා කියලා හිතන්නේ. ඊමක දීට වඩා ප්‍රතිපරයක් යා ගන්න අසනක්. ඒ වගේ මලක් කලන කුඩ ගහේ තියෙනවා නම් දවස් 3ක් තියෙනවා නම් ඔස්ෆිඩියා ගහේ ගන්නේ දුම හැන්දේනකට පාරකට. ඒ නිසා ඒක තමයි ගණක් තියෙනවා. උන්ට ඊට පස්සේ බුද්ධාරූත් එක්ක ඇතුළේ සම්බන්ධතාවය මුළු අර්ධන් කියෝගේ මේ ඒ අතීත බුදුවරු ඒ විදිහට ගිහිල්ලා ආනිසංස දෙනවා කියලා ලැබෙනවා. සම්මා සම්බුදු සාන බොහොම හොඳයි. ඒ වගේ දේවල් කතා කරන අපි හැමතිස්සෙම සාමුංසික දේශනාවේදී බුදුහාමුදුරුවෝ දාන කතා, සීල කතා, සග්ග කතා කරනවා හැමතිස්සෙම. දන් දීම අත්‍යවශ්‍යම දෙයක්. ඊට පස්සේ ආචාර සීලී වෙන එක තමන්ගේ කය සහ වචනේ අනිත්‍යයට තමන් කරනවා නැති භාවිතා කරන අවශ්‍යම දෙයක්. ඊපස්සේ සග්ග කතා යහපත් තැන් වලට මේ උපාදාන කන්ද ටික චේන්දු වෙනවා නම් හොඳයි, කරදරයක් නැතු බරක් නැතිඳ සග්ගකට. නමුත් කාමයේ ආදීනමයක් තියෙන ඕකාරං සංකිලසං ඒක සංයුතක් නේ, කොයි වෙලාවෙ විනාශ වෙනවද දන්නේ මුළු පැවැත්. සයිකක් දැනගලන්න මේක ආදීනමයක් දැකන්න ඕනේ. එක්කම් යානි සංසං ඊළඟ තමයි අයිස්ක්‍රාම්‍ය ආනිසංශ තියෙන. අයින් වෙන තරමට ප්‍රතිඵල හොඳයි. මේ හැබැයි අයින් වෙන්න ඕනේ පොණ චන්දං ජනේති වායමිති විරියං නාවද. තමන්ගේ උනන්දේ. ඊට පස්සේ උන්වහන්සේ සාමුක්ඛංශික දේශනා කරනසන කියන්නේ දුක්ඛේ සමුදයේ නිරෝධේ මග්ග ගැන කියලා. ඉතින් බුදුවරුගේ තීදුවෙන්දී ඒ වගේ අපේ මාර්ගයත් එහෙම වෙන්න ඕන. බෙත්තර එක තැනක රැඳෙන්න එපා. මොකද මෙච්චර මේ කල්යාණ මිත්‍ර හම්බෙලා පුළුවන් කියලා දැන් දැනෙද්දි හේත් කරන්න උත්සාහ කරන්න බොහොම උතුම්ම කල්යාණ මිත්‍රයන් මිතුරයන් වුණාට මේ සූත්‍ර ටික ගත්තටම පින් බොහොම උතුම් කියන උත්සාහ දකින් අහසත් දකින්න වලාකුළු විතරක් නෙවෙයි, අහසත් දකින් දකිමි දකිමු දකින්න බුදු සරණ හැමදෙනා තථාගතයන් වහන්සේට කෘතඥතා පූර්වක නමස්කාර වේවා. බුදු සරණ මම හිතන්නේ ප්‍රතිතුමා බොහොම පිං ඒ අදහස් එකතු කරාට. මටත් හිතෙන්නේ අතම මේ තමන් හොඳට පිරිසුදුව ඉඳීම ඒ වගේම අනේ විපැත්තෙන් දකින්නේ මේ අපි පිරිසිදුව ඉඳීම ඒ වගේම ඇන්මොත්තම වේවා අපි කොණ්ඩය වේවා ඒ වගේ දේවල් වලින් වන් අපි ඒව පිරිසිදුව හරි පිළිවෙලට තබා ගැනීම තුළින් අනිත් කට්ටිය අපි දිහා බලලා සංස්කාරයක් කරගන්න. ඒ කියන්නේ අනිත් කට්ටිය අනේ මේ අමුතුමවත් අහලා නැහැ කියලා සංස්කාරයක් ඉතර ගත්තොත් ඒක අපි ඒක ගෙවන්න වෙන්නේ මම හිතන්නේ බොහෝම ඒ තනදා කල විදියට ඒ තනට ඔබින විදියට එහෙම නැත්නම් ඒ යම් විදියක සෝෂල් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා නම් ඒ දෙන්න අවශ්‍ය විදියට අපි හැසිරීම දුම් බැලඳුම් ඇඳීම යම් කිසි විදියක දැන් උදාහරණයක් විදියට මම කැමති නැහැ අනිත් කෙනෙක් මම කියන්නේ මගේම දෙයක් මම කැමති නැහැ කෙනෙක් අයන් නොකරපු ඇඳුමක් හදින්න. මොකද මම හරි කැමතියි හොඳට අයන් කරලා එහෙම තියෙන ඇඳුමක් දකින්න. දැන් ඕක ඇවිල්ලා ඇත්තටම නිකන් දෙපැත්ත කැපෙන වීර් වගේ. මොකද අනිත් කෙනෙක් අයන් කරන්නේ නැතුව මේ කිසිම ටී-ෂර්ට් එකක් හෝ කලිසමක් ඇඳගෙන ඉන්නව නම් මට ඒකේ පොඩි නිකන් කුල්ටන් භාවයක් එනවා. අන්න ඒ දේ තමයි අපි වළක්ව ගන්න ඕන. මම මේ දෙයට කැමති වුණට අනිත් කට්ටිය එහෙම හැම වෙලේම කරන්නේ නැහැ. හැබැයි මම කැමති මම හරි අඩුම ගානේ මෙන්න මෙහෙම ඉන්න එක කියන එක වගේ දෙයක් තමයි මට හිතෙන්නේ. මට මම ඕක වළක්ව ගන්න විදිය තමයි මම සංස්කාර හදාගන්න නැතුව අනුන්ට මම නිසා සංස්කාර හැදෙන්නේ නැතුව ඉන්න වග බලාගෙන මම උත්සාහ ගන්නවා. ඒක ඉන්න වර්ධනය කරන්නේ මම මේ බොහෝම මෙන්න මේ ලෝක ධාතුවේ මේ අංශු අංගයක් විතරයි මම නිසා අනුන්ට හෝ අනුන් නිසා මම හෝ සංස්කාර දාස්ත ගැනීම හෝ සංස්කාර හැදීම වළක්වා ගැනීමේ අදිසින් අද තමයි මම ජීවත් වෙන්න හදන්නේ. බොහෝ දුරට තවම සාර්ථක වෙන්න බැරි වෙලා තියෙනවා. හැබැයි ඒක තමයි මම උත්සාහ ගන්නේ. මම ඒ ටිකත් එකතු කරන්න කැමතියි. ඒ වගේම අප කාට හරි මොන තව වැඩි ප්‍රහතරක් තියෙනවා අපිට තව කාට හරි අදහසකින් හෝ ප්‍රශ්නකින් ඉදිරිපත්කින් දෙන්න අපි අවස්ථාව දෙමුද? කවුරු බලන්න කවුරු හරි සම්බන්ධ දෙවන සර්ණයි එතනම මේ දැන් සිදුවන ඔක්කොම කතාවල් අහගෙන ඉන්නකොට නොයෙකුත් විදිහ සිතුවිලි ඇති වෙන ඇති වුණා. අර මහත්මයා අහපු ප්‍රශ්නෙට එක පැත්තකින් පිළිතුරක් දෙන්න පුළුවන් අපිට. එවැනි සිතක් ඇති වුණාම අපි තථාගතයන් වහන්සේ ඒගේ ජීවිත දිහා බලලා අපි බුදුරුනේ බුදුගේ මේ රහ කෙනෙක් නෙමෙයි ඒක වෙනම පැටා. උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අපි දන්නවා වැරහිතිය අවුරුදු 25ක් ජේතවනාරාමේ. මේ අපි මේ ගැන කලින් කතා කරලා තියෙනවා. නමුත් ජේතවනාරාමේ අපි දන්නවා කොහොමද ඒක හැදී, කොච්චර කහවණු අතුරලා ගත්ත පුදමද්ද, කොච්චර වටින ලස්සන තැනක්ද උන්වහන්සේක වැඩ හිටියා. නමුත් එතන අපි තීරුම් ගත්තොතින් උන්වහන්සේට ඇත්තටම දැන් අපි සාමාන්‍ය විදිහට කියනවා නම් අපි උන්වහන්සේට එතන ජේතවනාරාමේ වැඩ හිටියත් අර එළියේ මුලක ත්‍රාස්යක් ගත කළත් ඒක වෙනසක් තිබුණේ නැහැ. එකද හිතේ ඇලීමක් තිබුණේ උන්වහන්සේ ජේතවනාරාමෙන් එළියට යනකොට උන්වහන්සේ කියන්නේ නැහැ දන්ත ස්වාමීන් වහන්සේට ඔය යතුර දාගන්න කියලා. හරි නැත්නම් දරදි කියන මහන්සියන්නේ නැහැ නේ. නැත් එතනින් පිට වෙලා යනවා. මොකද හිමිල නැති නිසා. ඉතින් ඇත්තටම හිතෙනවා මේ මහත්මිය මා වැරදි මක් කලන මිතුරුන්ගේ මේ මේක දැනක් ගන්න කැමති. දැන් මේ මහත්මිය කියපු එක එමාගේ ප්‍රශ්නේ උනේ ඒක කාම ඡන්දයට අයිති වෙනවද කියන එක නේද? ඒකට අපි හිතමු කාම ඡන්දේ කියන එක ඇත්තටම මොකද කියලා තියෙනවා. කාම ඡන්දේ කියන එක පාණීයෙන් විවරණ වලින් එකක්. ඒක ඇති වෙන්න දැන් අපි දන්නවා භාවනා කරන්න කියලා ගිහිල්ලා වාඩි වුණාම අපිට මේ පංච නීවරණ ඇති වෙන හැටි අපි දන්නවා. නොයෙකුත් නොයෙකුත් සිතුවිලි විදිහට වැවෙලා හිතට වද දෙන හැටි. ඉතින් මේ සිතුවිලි මොනවද කියලා අපි තේරුම් ගන්න උත්සාහ කරන අපි හැම වෙලාවෙම දන්නවා මේ ඇත්තටම අපි කලින් දැකපු දෙයක්, නිසා ඇති වුණු දෙයක්, අහපු දෙයක් නිසා ඇති වුණු දෙයක්, නැත්තම් රස බල දෙයක් බල නිසා. ඒ වගේ හිතේ විචිත්තභාවයක් ඇති වෙච්ච වෙලාවක දුනවරු දෙයක් උපාදානය කරන නිසා මේ දේ ඇති වුණා කියලා. මහත්මයාර මැලේසියාවේ කතාව කිව්වේ නැත්නම් ඇත්තටම මේ මහත්මයේ වත්තේ මල් පිපිල මල් හයිටවල එහෙම ලස්සනට දකින්න කැමති කීපිට කිව්වා නම් මට හිතෙන සමාවෙන්න මම වැරදි නම් මම නිවැරදි කරන්න මට හිතෙනවා එතන කාමච්ඡන්දයක් නැහැ. මොකද අපි දන්නවා තථාගතයන් වහන්සේ උනත් අපිට පවතින කිවි ඒ විදිහට තමයි. කෙනෙක්ව දැකහම තමයි ඒ දැක්කහම ළඟිසි කෙනෙකුට ප්‍රියක් හිතෙන විදිහට අපි ජීවත් වෙන්න ඕන. අපේ පරිසරය පිළිසිදුට තියාගන්න. ඒ আদি වශයෙන් මේ මහත්මයා අහපු ප්‍රශ්නේ නිසාමයි මම හිතේ මේ දෙක කිව්වොත් ඒක වැරදි නම් මම තේරුම් ගන්නේ කියලා. මොකද අර එහෙම දැකපු දෙයක් නිසා ඇති වෙන සිතුවිල්ලකින් මේ දෙක රේ. එතන ඇත්තටම කියනවා නම් තරම දුරට කාමච්ඡන්දයක් ඇති වුණා කියන එක හිතෙනවා. අපි එහෙමක් නෑ කියලා හිතමු. දැන් මේ මහත්සේ තවත් විදිහකට හිතන්න උදව් කරොත් මේ විදිහට හිතුණා. මම දැන් ලස්සනට garden එක හොඳට හදලා තියෙනවා, මලුත් ඇවිල්ලා තියෙනවා. දැන් හිතුවේ සමන් හිතනවා නෑ මම ඒක කරේ එහෙම මේකකින් නෙමෙයි මේක ලස්සනට තියෙනවා දැන්. අපි හිතමු අල්ලපු ගෙදර පූසා ඇවිල්ලා කැට කරා කියලා උතන. දැන් එතනදී ඒ මහත්මයා තරහක් ආවා නම් අර සතත් එක මෙච්චර ලස්සනට තියෙන මේ ඇල්ල මෙතන කැට කරා සතා අනේ ඒකට අපිට තේරෙනවා එහෙමනම් අරතුන් පාදානේ කියලා. නමුත් එතන හතරට දකින්න ඕන තරිතෙනවා. හරි අතකටම උපාදානයක් නැතුවද එහෙම නැත්නම් මම මේ දැකපු උපාදාන මේ කරගෙන ඇවිල්ලා මෙහෙම කරගෙන කියන්න පුළුවන් මේ මහත්මයටම පමණයි. ඉතින් අදහස් වශයෙන් මේවා එකතු කරාට එතුමියට පුළුවන් කරුණාල බලන්න කුචිද්ද වුනේ කියන එක කියලා අදහස පිටේට ඉදිරිපත් කරන්න කැමති තෙරුවන් සරණයි. බොහොම පිං හැමෝගේම අදහස් වලට තෙරුවන් සරණයි. බොහොම පිං හැම දිනකටම සත්‍යතුමා දැන් අපි කාල වේලාවත් ඉක්මවල ගියපු නිසා හැමෝටම අපි විශේෂයෙන්ම මේ දලුවත් මහත්තයාගේ ඒ රෝගී ස්වභාවය අපි තවත් මේ වගේ අපි ඔක්කොම කරගත්තා වූ සියලුම පිනෙන් මේ දලුවත් මහත්තයාගේ තියෙන ඒ රෝගී තත්ත්වය හැකීක්මනින් නිවාරණය වෙලා එතුමාටත් මේ ධර්මය ප්‍රඥාව ඒ වගේම වහවහ මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීමට මේ දිගටම මේ සද්භාවයෙන් ඒ කරන්නා වූ සියලුම කුසල කර්මයන්ගේ ආනිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් උත් ඒ වගේම ඔබතුමාටත් මේ ඉරිද දවසේ අපි වෙනුවෙන් මේ කරන සේවය අගය කරමින් ඔබතුමාටත් පින් දෙමින් අපි මේ සාකච්ඡාව අද නිමා කරන්න මම ආරාධනා කරනවා. සත්‍යතුමා මම හිතන ජයන්ත මහත්තයා මම ප්‍රශ්නයක් අහලා තිබුණා අපි ඒක ලබන සතියේට ඒ සාකච්ඡාවට ගමු කියලා මම අදහස් කරනවා. සම්මා සම්බුත් සම්. සම්මා සම්බුදු සරණයි. අපේ සිත් පිරිසිදුයි, පිරිසුදුයි, නිර්මලයි. පිරිසිදු සිතින් කියන පැතුම් අදිෂ්ඨානයන් ඉෂ්ට සිද්ධ වීම ඊට කල වැඩි. සපතුම් සසක් කරම අදිෂ්ඨාන රසකුත් කරමු. මේ ජීවිතයේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කළ ඒතු ප්‍රතිතුන් මෑනියන් කායික හා මානසික වශයෙන් සුපද්ව ලබත්තා. පියාණන් වහන්සේද පරමෝ යහපතම රකිත්න. මේ පුණ්‍ය චේතනා කුසල චේතනා බලවත් උපනිශ්‍රේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදී මඟ තවදුරටත් භාග්‍ය සම්පන්නා වාසනාවන්ත වේවා. දෛනික දීපේත්මේදී කායික ආබාධයන් මානසික ආබාධයන් කායික පීඩාවන් මානසික පීඩාවන් අනන්තයි අප්‍රමාණයි අනිවාර්යයි. ඒවා නැගින තරමට ඒවා මතුවෙන තරමට ඒවාට සත්‍යමත්වම මොහොන දෙන්නන් චිත්ත ශක්තියක් මේ ධර්ම පුරුදු කිරීම බලයෙන් අපට ලැබේවා. සසර වසන තුරු දාර්ඝති පැතුම් නැති කල්යාණ මිත්‍රයන් කල්යාණ මිතුරියන් පමණක් කසර ලැබේවා. සතාදුරත් අපේ සිත්තල ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය අපචාමහුකුරාගොස් අපේසේ සඳහා තප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිස සේවයක් සිදු කරන සඳහා පරමශාන්ත සුඛයද නිබ්බාණය අවබෝධ වේවායි අපි ප්‍රාර්ථනා කරමු, අධිෂ්ඨාන කරමු. ඊළඟ සතියේට අපි සූත්‍රයක් සාකච්ඡා කරොත් හොඳයි. වෙනත් සාමාන්‍ය කරුණු කියන සූත්‍රය නිරෝධ සංඥා විරාග සංඥාවට අන්තරින් අපි තාම ගෞරවයෙන් ඉතාම කෘතඥතාපූර්වක අපේ වන්දනීය වූ සම්භාවනීය තථාගතයන් වහන්සේට සතුන් වහන්සේට ප්‍රණිපාත කරමු. කෝටි ප්‍රකෝටි වාරයක් නමස්කාර කරමු. සම්මා සම්බුද්ධ සරණයි. සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාද